සම්පූරිතාපමිත පාරමිතාබලේන විද්වන්සියෝකිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝතිනාමං වන්දාමි බුද්ද මමලං හදයේටපෙන්තුවා සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ජන්තු දේවතාන් සද්ධම්මං මුනිරාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති ති ගෞරවණීය හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අදත් අප බලාපොරොත්තු වන්නේ සිරිත් පරිදි පැවැත්වෙන ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ධර්මදේශනාවට ඇහුම්කන් දෙන්නටයි. ඉතින් විශේෂයෙන්ම අද ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් දවසක්, සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරන මේ අවස්ථාවේදී ඉතින් චාරිත්‍රානුකූලව ඔබ ඒ ගැන කිසියම් බලාපොරොත්තුවක් හැඟීමක් තියෙනවා නම් ඒ බලාපොරොත්තු වන ආකාරයට ඔබේ සියලු සිතෙහි බලාපොරොත්තු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉටු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අප මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද අපේ මාතෘකාව පටිච්ච සමුප්පාදය. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අසිරිමත් අනාවරණයයි මේ පටිච්ච සමුප්පාදය කියන මාතෘකාව තුළින් විග්‍රහ වන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්ම කාරණා මේ මාතෘකාව තුළ අපට ගොනු කරන්නට පුළුවන්. උන්වහන්සේ සාරාංශ කල්පලක්ෂයක් දානාදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා අති දීර්ඝ කාලයක් සුවිශේෂී වූ පරිත්‍යාගයකින් අනාවරණය කරපු ධමෙහි හරය හදවත හැටියට සඳහන් කරන්න පුළුවන් මේ පටිච්චසමුප්පාදය කියන මාතෘකාව ඉගැන්වීම. පටිච්චසමුප්පාදය තේරුම් ගත් පමණට අපට දුකේ හට ගැනීම හා නිරෝධය තේරුම් ගන්නට පුළුවන්. එපමණට අපට දුකෙන් නිදහස් වෙන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ දේශනාව අපේ ජීවිතයට ආලෝකයක් වේවා කියන පැතුමෙන් අපි මේ දේශනෙට උන්කන් දෙමු. මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරද්දී අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙහි අසිරිය විදහා දක්වන ඉහළම ඉගැන්වීම තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඉතින් මේ මාතෘකාව ගැඹුරු මාතෘකාවක්. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ නුවණට පමණක් සපුරාම ගෝචරවන මාතෘකාවක්. එහෙත් ශ්‍රාවකයන් ඉදිරියට අපි කිසියම් ප්‍රමාණයකින් දැනගන්නට ඕන. එයතර අපි දැනගත යුතු කාරණයක් තියෙනවා. පටිච්චසමුප්පාදය කියන තේමාව, මාතෘකාව ඉගැන්වීම විවිධ න්‍යාය වලින් ත්‍රිපිටකයෙහි දක්වලා තියෙනවා. ඒකේ තාම කෙටියෙන් දක්වපු අවස්ථා තියෙනවා, මධ්‍යම ප්‍රමාණයෙන් දක්වපු අවස්ථා තියෙනවා, සවිස්තරාත්මකව දක්වපු අවස්ථා තියෙනවා, විවිධ නම් වලින් දක්වපු අවස්ථා තියෙනවා. ඒ කොයි ආකාරයෙන් දැක්වුවත් මෙහි මූලික පදනම තමයි අපේ කිසියම් කායික මානසික දුකක් හටගන්නවා නම් ඒක හටගන්නේ කොහොමද, ඒ දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියන මාවත තමයි කෙටියෙන් මේ දේශනාව තුළින් භාගතුන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කළේ. පරිසම්පාදයේ මාතෘකාව එකාතිකයෙන් පරිසම්පාදයේ කියලා දක්වලා තියෙනවා, ඉදප්පච්චතාවයේ කියලා දක්වනවා, අරිය ඥාය කියලා දක්වනවා, නැත්නම් ආරේ ඥාය කියලා. ඒ වගේම හේතුඵල දහම මේ ආදී නොයෙක් මාතෘකා වලින් පරිසම්පාදයේ බුදුදහම තුළ විග්‍රහ වෙනවා. මේක විවිධ වචන වලින් විස්තර කළ තියෙනවා. ප්‍රධාන විග්‍රහය හැටියට අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං ආදී වශයෙන් අංග 12ක් යටතේ පරිසම්පාදයේ විස්තර කළ තියෙනවා. ඒකම අනිත් පැත්තට නිරෝධේ හැටියට අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් නිරෝධේ පැත්තනොත් දේශනා කළ තියෙනවා. ඇතම් තැනක මේ කාංග දෙකක් විදියට විතරක් දේශනා කළ තියෙනවා. නාම රූප පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං කියලා විග්‍රහ කළ තියෙනවා. ඇතම් තැනක සඳහන් කරනවා ඉති ඉමස්මින් සති දං හෝති, ඉමස් උප්පාදාය දං උප්පජ්ජති කියලා. ඇතම් තැනක දක්වනවා ඉති ඉමස්මින් අසති ඉදං නහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියලා. මේ ආදී විවිධ ආකාරයෙන් මේ විස්තර කළ තියෙනවා. ඒ වගේම පටිසම්පාද න්‍යායම වෙනත් වචන වලින් විස්තර කරපු අවස්ථා හැටියට යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා එදා පස්සක මහණුන්ට මේ කාරණිය භාගතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම අස්සජී මහරහතන් වහන්සේ එදා උපදේශ පරිබ්‍රාජකයාට මේක දැක්වේ ය ධම්මා හේතුප්පවවාත් තේ සංහේතුන් තථාගතවාහ තේ සංචයෝ නිරෝධෝ ඒවන්වාදි මහා සමනෝ කියලා ඉතාම කෙටියෙන් මේ පරිසම්පාද විග්‍රහය එක ගාථාවකින් පැහැදිලි කළා. භාගතුන් වහන්සේ බාහ්‍ය දාරුචීරි මුණගැහිච්ච වෙලාවේදී ඒවං හිතේ බාහ්‍ය සික්කිතබ්බං දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති කියලා දැක්ුවේ මේ පරිසම්පාද විග්‍රහයමයි. මේ ආකාරයට විවිධ ක්‍රමවලින් මේ ඉගැන්වීම ලෝකෙට ඉදිරිපත් කළා තියෙනවා. භාගතුන් වහන්සේ මුල්ම දේශනාවේදී සඳහන් කරනවා උන්වහන්සේට පෙර නොයසු විරෝධ ධම්මයක් පහළ වුණා කියලා. පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියලා දක්වලා චක්කුම් උදපාදේ, ඥානං උදපාදේ, පඤ්ඤා උදපාදේ, විද්‍යා උදපාදේ, ආලෝක උදපාදී ආදී වශයෙන් උන්වහන්සේට පහළ වෙච්ච ආලෝකය දක්වන්නේ මේ වචන වලින්මයි. ඉතින් මේ විග්‍රහය තුළින් බුදුහාඳුර එකාතකින් ලෝක ව්‍යවහාරය තුළ තියෙන යම් යම් සිද්ධීන් හේතුඵල දහම, නැත්තම් අපි ඉංග්‍රීසි වලින් කියනවා නම් dependent origination, නැත්තම් causality කියන එක භාගතුන් වහන්සේ මේ න්‍යාය යටතේ විස්තර කළ තියෙනවා. සත්‍ය ඉපදීමේ ඉඳන් කොහොමද ගමන් කරන්නේ, නැත්තම් ලෝක විග්‍රහය අගඤ්‍ය සූත්‍රය ආදී තැන්වල දක්වන කොට ලෝකයේ ආරම්භය පටන් මේ සත්‍ය ඇති වෙන්නේ කොහොමද, ඇතැම් තැනක චක්‍රවර්තී සීහනද සූත්‍ර වෙන්නේ තැන්වල රටේ පාලකයේ ජනතාව පාලනය කරනකොට ඒ හේතුඵල දහම අනුව එක ක්‍රියාත්මක වන්නේ කොහොමද, ඒ වගේම පාලකයා ජනතාවට උපකාර නොකරනකොට කොහොමද සමාජයක් පිරිහෙන්නේ, මේ ආදි වශයෙන් හේතුඵල දහම විදිහට විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම චුල්ලකම් විභංග සූත්‍රයේහි එදා සුභ මානවක යහපු ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් කෙනෙක් දීර්ඝායුෂ ප්‍රමාණය කොහොමද, අල්පායුෂ ප්‍රමාණය කොහොමද, බහු ආබාධ වන්නේ කොහොමද, අල්ප ආබාධ වන්නේ කොහොමද, දුර්වර්ණ වන්නේ කොහොමද, ලස්සන වෙන්නේ කොහොමද, මේ ආදි වශයෙන් හේතු විදියට මේ කරුණ ලෝකෙට ඉදිරිපත් කළා තියෙනවා. ඊළඟට පංච නියාම ධර්ම වලින් ලෝකයේ තුල ක්‍රියාත්මක වන කාරණා පහක් ගැන දක්වනවා. යම් යම් දේවල් සිදුවන ආකාරය. ඒක ඍතු නියාමයේ අනුව වෙනවා, බීජ නියාමයේ අනුව වෙනවා, කම්ම නියාමයේ අනුව වෙන්න පුළුවන්, චිත්ත නියාමයේ අනුව වෙන්න පුළුවන්, ධම්ම නියාමයේ අනුව වෙන්න පුළුවන් කියලා එක එක න්‍යායන් විස්තර කරනවා. න්‍යාදී වශයෙන් ලෝකයේ ඒ ඒ තැන්වල ක්‍රියාත්මක වන ක්‍රියාකාරීත්වයන් මේ හේතුඵල ධර්ම තුළ විග්‍රහ කරනවා. ඒ අතර ධම්මපදයේ ආරම්භයේදීම සඳහන් කරනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා ආදි වශයෙන් මනස හැම දෙයකටම ප්‍රධාන වෙනවා. මනස අපිරිසිදු නොතින් කයින් වචනෙන් සිතින් කරන දේවල් වල ලැබෙන විපාකය අසාර්ථකයි, දුක් විපාක විඳින වෙනවා කියලා. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා, පිරිසිදු මනසින් යම්කිසි කෙනෙක් දෙයක් කරනවා නම් ඊට අනුරූපව සැප විපාක ලැබෙනවා කියන කාරණය. මේකත් කිසියම් විදියක මේ හේතුඵල ධර්ම විග්‍රහ කරන ආකාරයයි. ඊළඟට කින්දද සූත්‍රයේ විස්තර කරනවා අන්න දෝ බල දෝ හෝති, වන දෝ හෝති වත්ත දෝ, යාන දෝ සුක දෝ හෝති, දීප දෝ හෝති චක්කු දෝ, සෝච සම්බද දෝ හෝති යෝ දදාති උපස්සයම්, අමතන්ද දෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති ආදි වශයෙන්. අන්න දෝ බල දෝ හෝති, යම් කිසි කෙනෙක් ආහාර දෙනවා නම් බලය දෙනවා වගේ. වන දෝ හෝති වත්ත දෝ, වස්ත්‍රයක් දෙනවා නම් වර්ණය දුන්නා වගේ. දීප දෝ හෝති චක්කු දෝ, යම් කිසි කෙනෙක් ආලෝකය දෙනවා නම් යැස් දෙක දුන්නා වගේ. මේ ආදි වශයෙන් ගිහිල්ලා යම් කිසි කෙනෙක් නිවසක් ආවාසයක් දෙනවා නම් ඔහු සියල්ලක්ම දුන්නා වගේ. යම් කිසි කෙනෙක් ධර්මය දෙනවා නම් ඔහු අමෘතය දුන්නා වගේ කියලා මේ කර්ම සිද්ධාන්තය විශේෂයෙන් කුසල කර්ම වල හේතුඵල සම්බන්ධතාවයත් මේ හේතුඵල න්‍යාය අනුව බුදුරජාණන් වහන්සේ විස්තර කළ තියෙනවා. එතකොට එකතකින් ලෝකය නිර්මාණය වීම ඉඳන් ලෝක විනාශය දක්වා මේක චක්‍රානුකූලව ගමන් කරන හැටි විස්තර කළ තියෙනවා. ඒ වගේම පාලන තන්ත්‍රය මේක විස්තර කළ තියෙනවා. ඒ වගේම කර්ම චක්‍රය, කුසල අකුසල කර්ම කිරීම සහ ඊට අනුරූපව විපාක අනිසංස විඳින ආකාරය දක්වලා තියෙනවා. මේ සියලුම විග්‍රහයන් අතර වඩාත්ම වැදගත් වන විග්‍රහය තමයි මේ සත්‍යය සම්බන්ධ කරගෙන සංසාරයේ ගමන් කරන සත්‍යය, කර්මානුරූපව සත්‍යය ගමන් කරන්නේ කොහොමද සහ ඒ කර්ම චක්‍රයෙන් සත්‍යය සදාටම නිදහස් වෙන්නේ කොහොමද, දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණේ තමයි මේ විග්‍රහයන් අතර ප්‍රධානතම විග්‍රහ විදියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙන්න මේකයි අපි මෙහිදී වඩාත්ම තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි, සීකේ වෙස්සබු ආදී අනිත් බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවලදී උන්වහන්සේලා ඒ සම්බුද්ධත්වයේ සරතදාඥානේ සාක්ෂාත් කරන අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රධාන වශයෙන් අවබෝධ කරගත්තේ මෙන්න මේ පටිසම්පාද න්‍යායයි. උන්වහන්සේලා බැලුවා මේ සත්‍ය මේ තරම් දුක් විඳින්නේ නැයි. ඒක අනුකූරව උන්වහන්සේලා බලාගෙන ගියා. එහි මුලටම යනකොට උන්වහන්සේලට තේරුණා මේ සත්‍ය මෙතරම් දුර කාලය යන්නේ සංසාර චක්‍රයේහි වෙලිලා දුක් විඳිමින් මෙතරම් දුරක් සත්‍ය යන්නේ මේ අවිද්‍යාව කියන මූල සාධක නිසා කියන කාරණය ඉතාම පැහැදිලිව අවබෝධ කරගත්තා. ඉතින් පින්නතුනි, මේ න්‍යාය තේරුම් ගත්ත පමණට අපේ ජීවිතේට මොකද සිද්ධවන්නේ? අපි කිසියම් විදිහේ කායික මානසික දුකක් විඳිනවා නම් ඒ දුක විඳින්නේ කොහොමද කියන කාරණය අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ දුකෙන් නිදහස් වෙන යම් කිසි කෙනෙක් කැමැත්තක් තියෙනවා නම් කොහොමද මේ දුකෙන් නිදහස් වෙන්නේ කියන කාරණයත් මේ පටිසම්පාද විග්‍රහය තුළ මැනවින් පැහැදිලි කළ දීලා තියෙනවා. ඉතින් පින්නතුනේ සඳහා අපි හැකිතාක් දුරට අවධානයෙන් මේ කාරණා ශ්‍රවණය කරන්න ඕන. ධර්ම ශ්‍රවණය කිරීම පින්නතුනේ සැබවින්ම විමුක්තායතනක් විදියට සඳහන් කරනවා. විමුක්තායතන පහක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව විමුක්තායතනක් විදියට, ධර්ම දේශනා කරන අවස්ථාව විමුක්තායතනක් විදියට, ධර්මයේ සජ්ජායන කරන අවස්ථාව විමුක්තායතනක් විදියට, ඒ වගේම ධර්මයේ සිහි කරන අවස්ථාව, ඒ වගේම හිත සමාධිමත් කරගෙන මේ චතුරාර්ය සත්‍ය නුවණින් බලන අවස්ථාව, මේ අවස්ථාව සලකන්නේ විමුක්තායතන නැත්තම් හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාව. එකතකින් නීවරණයන්ගෙන්, අනිත් අතින් සක්කාය දිට්ඨි ආදී සංයෝජන ධර්මයන්ගෙන්, නැත්තම් දිට්ඨි ආදී අනුසය ධර්ම වලින් සපුරාම සිත නිදහස් වන අවස්ථාව විදියට මේ කාරණා පහ දක්වනවා. ඒ අතර විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අට්ඨේකත්වා මනසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියපු ආකාරයට මනමින් අවධානය යොමු කරගෙන අපි ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ කරන අවස්ථාව පින්නතුනේ කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක් විදියට දක්වනවා. ඉතින් ඒ නිසා ඔබ හැකිතාක් දුරට සම්පූර්ණ අවධානය යොමු කරමින් මේ කාලය තුල පරිසම්පාද විග්‍රහය පිළිබඳව සිදුවන මේ කාරණා සර්වණය කරන්න උත්සාහ කරන්න. ඉතින් අපේ තියෙන දැනුමේ ප්‍රමාණයට අපි මේ කරුණ පැහැදිලි කරනවා. එහෙත් පින්තුනි, මේ පරිසම්පාද විග්‍රහය ඉතාම පුළුල් විග්‍රහයක්. විවිධ න්‍යායවලින්, විවිධ ක්‍රමවලින්, විවිධ ආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන් විග්‍රහයක් මේක. ඒ නිසා අපි දන්න ක්‍රමේ විතරක් නිවැරදි කියලා අපි ඉක්මන් වෙන හොඳ නෑ. මේක අනිත් ක්‍රම වැරදි කියලා පැහැදිලි කරන්න. බුදුදහමෙහි නොඑක් තැන්වල විවිධ න්‍යායවලින් මේක දක්වනවා. විභංගප්පකරණේහි විශේෂ කොටස පරිසම්පාද විභංගය කියලා වෙන් කරලා තියෙනවා. සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායෙහි වෙනම කොටසක් මේ සඳහා වෙන් වෙනවා, අභිසමය සංයුත්ත කියලා. දීඝනිකාය සූත්‍ර ගණනාවක් විස්තර වෙනවා. මහානිදාන සූත්‍රය ආදී සූත්‍ර පරිසම්පාද විග්‍රහ කරන ප්‍රධාන සූත්‍ර විදියට. ඉතින් මේ සූත්‍ර දිහා බලන විට පේන දෙයක් තමයි මේක විවිධ ආකාරයෙන් කරුණු විග්‍රහ කරලා තියෙනවා. පරිසම්පාදයේ තියෙන අංග 12 එකතකින් අතීත වර්තමාන අනාගත කියන විග්‍රහය තුළ විග්‍රහ කරන්න පුළුවන්. එතැම් තැනක මේ විග්‍රහය එකම චිත්තක්ෂණය තුළ මේ මොහොතේ ක්‍රියාත්මක වන ආකාරය විදියටත් දක්වලා තියෙනවා. විශේෂයෙන්ම මහනිදාන සූත්‍රයේ දැස බලන විට පැහැදිලි වන කාරණයක් තමයි ඒකෙදි විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලායතනං කියන තැන ඉඳලා මේ විග්‍රහය තුළ විඥානය නැත්නම් ප්‍රතිසන්දි විඥානය මෞකසකට බැස ගැනීම වශයෙන් නාම රූප හට ගැනීම ඉඳන් කරන විග්‍රහයක් තියෙනවා. ඒ වගේම අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා අංග 12 එකම චිත්තක්ෂණයක් තුළ එකම මොහොතක් තුළ විග්‍රහ කරන විග්‍රහයක්ත් තියෙනවා. ඒ අතර අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා කරුණ ටික අනුපූරව පල්ලෙහාට විග්‍රහ කරනවා. ඒ වගේම ඇතැම් විට අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය අවිජ්ජා කියලා දෙපැත්තට කරුණු මාරු වෙන විදිහට සඳහන් කරලා තියෙනවා. අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය අවිජ්ජා සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය සංඛාරං විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය විඥානං මේවාදී වශයෙන් බවය දක්වා උපාදානපත්‍ය භවෝ කියන තැනට යනකම්ම දෙපැත්තට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කරන විග්‍රහයක්ත් තියෙනවා. ඇතැම් තැනක විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී මෙහි කරන විදියක් දක්වලා තියෙනවා. ඒ තමයි අගින්දම් මුලට දක්වන ආකාරය. කොහොමද සත්වන්ට ජරා මරණ හටගන්නේ? ඒ ජරා මරණ ඇති වෙන හේතුනේ මොකද්ද? ජාතිය, ඉපදීම කියන කාරණේ. ඒ ඉපදීමට හේතුනේ මොකද්ද? බදේ කියන කාරණේ. මෙන්න මේ වගේ අගින්දම් මුලට නැත්තම් පෙනෙන තැන ඉඳන් නොපෙනෙන තැන දක්වා ඊටාම සියුම් විදියට විග්‍රහ කළා තියෙනවා. ඇතැම් තැනක මැද ඉඳන් මුලට කරපු විග්‍රහයන් තියෙනවා. ඇතැම් තැනක මැද ඉඳන් අගට කරන විග්‍රහයන් තියෙනවා. ඇතැම් විට කරුණු දෙකක් විතරක් සඳහන් කරන අවස්ථා තියෙනවා. නල කලාප සූත්‍රය වැනි තැන්වල නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියලා බටමිටි දෙක උපමාවක් කරගනිමින් උපමාවක් ඉදිරිපත් කරමින් මේ නාම රූප විඥාන දෙක කොහොමද සත්‍යයේ ක්‍රියාත්මක කරන්නේ කියන ආකාරයෙන් දක්වනවා. ඒ වගේම සම්මාදිට සූත්‍රය මජ්ක්‍ධිමනිකායේ සඳහන් වන සම්මාදිට සූත්‍රය වැනි තැන්වල එක එක කරුණක් වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඒ එක එක කරුණක් වෙන වෙනම තේරුම් ගත්තොතින් සම්මාදිටියට පත් වෙන්න පුළුවන්. ඒ තුලින්ම තමන්ට මේ පරිසම්පාදයේ අනිත් අංගවලිනුත් නිදහස් වෙන්න පුළුවන් ආකාරය දක්වලා තියෙනවා. එතකොට පින්නතුනි, මේ විග්‍රහය තුළ අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි මේ පරිසම්පාදයේ අංග හුඟක් තිබුණට අපි එකාංගයක් මනවින් තේරුම් ගත්තත් අපි අනිත් සියලු මංග තේරුම් ගන්නට ඒක උපකාරවත් වෙනවා. එකාංගයකින් නිදහස් වෙනකොට අනිත් සියලු මංගවලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පින්නතුනි සඳහා එකාතකින් පරිසම්පාදේ න්‍යාය දැනගන වගේම ඒ පරිසම්පාදේ න්‍යාය විග්‍රහය චතුරාර්ය සත්‍යට සම්බන්ධ වෙනට ඕන. ඒ චතුරාර්ය සත්‍යට සම්බන්ධ වෙන විග්‍රහය ස්කන්ධ පංචකයට රූපාදී ස්කන්ධ පංචකය නැත්නම් පංච උපස්කන්ධයට සම්බන්ධ වෙනට ඕන. මෙන්න මේ තුනකට සම්බන්ධයෙන් ගමන් කරන්නට ඕන. එහෙම වුණොත් තමයි අනිත් දේවලට සම්බන්ධයක් ඇති වෙන්නේ. සපුරාම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් කාරණේ තමයි මේ දැනුම ඔක්කොම ලැබුණට පස්සේ අපට මාර්ගය පැනවෙන්නට ඕන. උජුකෝ නාම සෝමග්ගෝ අබේහා නාම සාදිසා කියපු විදියට ඊටාම ඍජු වූ මාවතක් භාගතුන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඒ තමයි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියපු ආකාරයට ආර්යසනගික මාර්ගයේ පැනවෙන්නට ඕන. ඒ ආර්යසනගික මාර්ගයේ පිළිපදින්නට තමන්ගේ අභ්‍යන්තර උනන්දුවක්, අභ්‍යන්තර අභිප්‍රේරණයක්, ඉන මොටිවේෂන් එකක් ඇති වෙන්නට ඕන. මේ සීලම කරුණ පිළිබඳව දැනුම අවබෝධය ලැබීමත් සමගම. පින්තුනි අපි මේ කරුණ විග්‍රහ කරද්දී ඒකාතකින් පරිසම්පාදේ අංග ටික අවිද්‍යා සංඛාර කියන කාරණා දෙක අතීත හේතු විදියටත් එවාගෙම විඥාන නාම රූප සලආයතන එවාගෙම පස්ස වේදනා කියන කරුණ පහ වර්තමාන ඵල විදියටත් එවාගෙම තණ්හා උපාදාන කියන කාරණා වර්තමාන හේතු විදියටත් දක්වලා ජරා මරණ ජාති ජරා මරණ කියන කාරණා අනාගත ඵල විදියටත් දක්ව විග්‍රහයක් තියෙනවා. කොහොමද? අවිජ්ජා සංඛාර දෙක අතීත හේතු, ඒ හේතු වලට ලැබිච්ච ඵල විදියට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික වර්තමාන ඵල විදියට, ඊට පස්සේ වේදනාවෙන් පස්සේ හටගන්න තෘෂ්ණාව උපාදාන භව කියන කරුණු වර්තමාන හේතු විදියට අවිද්‍යා සාගත වර්තමානයේ හටගන්න හේතු ලෙසත්, ඒ හේතු වලට ප්‍රතිඵල ලෙස අනාගතේ ජාති ජරා මරණ අනාගත ඵල විදියටත් දක්ව විග්‍රහයක්ත් තියෙනවා. ඉතින් මේ වගේ විවිධ න්‍යාය වලින් කරුණු විස්තර කළ තියෙන මේ විග්‍රහයේහි අපේ ක්‍රම දැනගත්තු පමණට අපට මේ පිළිබඳ වඩාත්ම නිවැරදි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. මේ අතර පින්නතුනි බුදුහාමුදුරෝ බොහෝ විට උන්වහන්සේ අවබෝධ කරගත්තු විදිය දක්වලා තියෙනවා. පින්නතුනි මේ කරුණු සම්පූර්ණයෙන්ම අපේ නුවණින් තේරුම් ගත යුතු කාරණා. මේව සාමාන්‍ය බාහිර ලෝකයේ තුල සම්පූර්ණ ඉදිරිපත් කරන්න පුළුවන් කරුණු නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මුලදී තේරුම් අරගෙන ඒ ධර්ම තමන්ගේ ජීවිතයට ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල විදියට පිළිපැදලා අත්විඳින්න පුළුවන් ධර්මයක් තමයි, ඕපනයික ධර්මයක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. අපිට සාමාන්‍යයෙන් පේන්නේ අපි ඇසට රූප දකිනවා, කනට ශබ්ද අහනවා, නාසයට ගඳ සුවඳ, දිවට රසය, ශරීරයට පහස, මේ වගේ අපි ස්පර්ශ ලබනවා. ලබලා ඒ තුලින් එක්ක සැපතටපත් වෙනවා, එක්ක දුකටපත් වෙනවා. මෙහෙම අපි ජීවිතය ගත කළා ක්‍රමානුකූල වයසට යනවා. අවසාන මොහොතෙහි ඊටම සංවේගදායි විදියට අපේ ඥාතීන්ගෙන්, අපේ ධනයෙන්, දේපළ වලින් සහ අපේ ශරීරයෙන් අපි වෙන් වෙන ආකාරය තමයි අපට සාමාන්‍ය ලෝකයේ තුල පේන්නේ. මෙන්න මේ පේන ලෝකයේ තුල, පේන යථාර්ථයේ තුල නොපෙනෙන යථාර්ථය ඉදිරිපත් කරන්නයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. සාමාන්‍ය ලෝකේ අපි දුක කියලා හිතන්නේ ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, ප්‍රිය විප්‍රයෝග আদি මේ ටික තමයි අපට දුක විදියට අපිට පේන්නේ සාමාන්‍ය ලෝකයේ. ඒක පිනතුන ඕනෑම කෙනෙකුට දකින්න පුළුවන්. නමුත් ඒ අතරින් ඊට යටින් සියුම දෙවෙන චතුරාර්ය සත්‍ය විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්නේ විග්‍රහය තේරුම් ගත්තොත් තමයි සැබවින් අපේ ජීවිතේ මොකද වෙන්නේ කියලා අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ සඳහා අපි හැකිතාක් දුරට මේ ධර්ම කරුණ නුවණින් මෙහි කරන්ට ඕන. මේක අපේ නුවණින් තේරුම් ගත යුතු ධහම. මේක ඊටම සියුම් ධහම. සාමාන්‍යයෙන් අපි එකිනෙක ඒ කර්මයන් කළා කර්මානුරූප අපි නැවත ඉපදෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය කෙනෙකුට, සාමාන්‍ය ඥානයක් ලබාගත් කෙනෙකුට උනත් අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. ඒ සංසාර චක්‍රය ගමන් කරන ආකාරය. හැබැයි පින්තුනි, ඒ සංසාර චක්‍රය නිදහස් වන ආකාරය බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගනුශාසනාව තුලින් පමණක් දැනගන්න පුළුවන් කාරණයක්. අනේ නිසා ගැන අපි ඊටාම සියුම් විදියට, ඊටාම නුවණින්, ඊටාම අවධානයෙන් පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ සරසඥානෙ ලැබන අවස්ථාවේදී උන්වහන්සේ බැලුවා මේ සත්‍ය ලෝකේ නොඑක් විදියේ දුක් පීඩාවට පත් වෙනවා. මහලු වීමෙන්, ලෙඩ වීමෙන්, මරණයෙන්, ප්‍රිය විප්‍රයෝගයෙන් මෙන්න මේ වගේ දේවල් වලින් සත්‍ය දුකට පත් වෙනවා. මේ දුකට පත් වෙන හේතුව මොකද්ද කියලා උන්වහන්සේ නුවණින් තේරුම් ගත්තා. උන්වහන්සේගේ සිත පිරිසිදු වෙනකොට, සසර කළා වූ පාරමිතා ධර්මයන්හි පරිපූර්ණත්වයට පත් වෙනකොට, සද්ධාදී ඉන්ද්‍රිය ධර්මවල සම්පූර්ණත්වයේ හේතුවෙන් විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය ඉහෙරටම දිනු වීමේ ප්‍රතිඵල වශයෙන් උන්වහන්සේ ඊටම මැනවින් තේරුම් ගත්තා මොකද්ද මේ සත්‍යයගේ ක්‍රියාකාරීත්වයට හේතුව කියලා. මේ මොහොතේ යම්කිසි සත්‍යයේ දුක සංතාපයක් විඳිනවා නම් ඒ කාරණයට හේතුව මොකද්ද කියන එක උන්වහන්සේ බැලුවා. බලනකොට උන්වහන්සේට පෙනී ගියා ජාතිපත්‍ය ජරා මරණම් කියලා. සත්‍යයම ඉපදිච්ච නිසායි ඒ ඒ භවයන්ගේ මේ ස්කන්ධ ටික උපදවාගත්තු නිසායි මේ උපතක් සිදු වෙන නිසායි සත්‍යයම මේ විදියට දුක් සැප විඳින්නේ ජරා මරණයට පත් වෙන්නේ කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. ඊට පස්සේ බැලුවා මෙහෙම ඉපදෙන්නට හේතුනේ මොකද්ද කියලා. ඊළඟට උන්වහන්සේට පෙනී ගියා භවපච්චයා ජාති කියලා. භවය නිසායි මේ සත්‍යයම ඉපදෙලින්නේ කියලා. භවය කියන්නේ පින්නතුනේ කාරණා දෙකකින් විස්තර කරන්න පුළුවන්. එක අතකින් කම්ම භව, අනිත් අතකින් උපපත්ති භව කියලා භවය කොටස් දෙකකට බෙදෙනවා. කම්ම භව කියන්නේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර විදියට මේ සංස්කාර රැස් කිරීම, උපතක් පිණිස කර්ම රැස් කිරීමට කියනවා කම්ම භව කියලා. ඊළඟට උපපත්ති භව කියලා එකක් තියෙනවා. උපපත්ති භව කියන්නේ නැවත භවයක සත්‍යය ඉපදීම කියන එක. ඉපදීමට හේතු වන පදනම කියන එක. ඒක ඒකෝකාර භව විදියට, ඒ වගේම චතුෝකාර භව විදියට, පංචෝකාර භව විදියට, සංඤ්ඤේ විදියට, අසංඤ්ඤේ විදියට නොයෙක් ආකාර විග්‍රහ කරන්න පුළුවන්. නැත්තම් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක ආදී වශයෙන් මේ උපපත්තිය නැත්තම් උත්පත්තිය විස්තර කරන්න පුළුවන්. එතකොට භවය කියන එකේ සරල තේරුම තමයි උපතක් පිණිස කර්ම රැස් කිරීම සහ ඊට අදාළව භවයකට සම්බන්ධ වීම. එතකොට භාගතුන් වහන්සේ තේරුම් ගත්තා සත්‍යය ඉපදෙන හේතුව, ජාතියට හේතුව තමයි භවය කියන එක, භවපත්‍ය ජාති කියන එක. එතකොට එකාතකින් නව භවයක ඉපදීමක් වෙන්න පුළුවන්. නැත්තම් ඒ ඒ මොහොතේ භවය සකස් කර ගැනීම වශයෙන් ඒ ඒ මොහොතෙහි ඇස ආදී ආයතනවල උපත, ඒ ඒ මොහොතේ ස්කන්ධ පංචකය නිර්මාණය කර ගැනීම, ඒ ඒ මොහොතේ සත්වනිකායට අයත් වූ මේ ජීවිතය නිර්මාණය කර ගැනීම අපට භවපත්‍ය ජාති කියන විග්‍රහයෙන් පැහැදිලි කර ගන්න පුළුවන්. ඊළඟට භාගතුන් වහන්සේ බැලුවා මේ භවයට හේතුව මොකද්ද, උපතක් පිණිස කර්ම සකස් වෙනට හේතු උනේ මොකද්ද කියලා. ඊළඟට උන්වහන්සේට පෙනී ගියේ උපාදාන පත්‍ය භවෝ කියලා. උපාදාන නිසායි මේ භවය හටගත්තේ කියලා. ඒක කාම උපාදාන වෙන්න පුළුවන්, දිට්ඨි උපාදාන වෙන්න පුළුවන්, සීලබ්බත උපාදාන වෙන්න පුළුවන්, අත්වාද උපාදාන වෙන්න පුළුවන්. නොඑක් ආකාරයෙන් යම් කිසි දෙයක හිත බැස ගන්නා ගතිය නිසායි මේ සත්වයා භවයට ගිහිල්ලා භවයෙන් ජාති ජරා මරණ වලට පත් උනේ කියලා තේරුම් ගත්තා. එතකොට උපාදාන පත්‍ය භවෝ, භවයට හේතුනේ උපාදානය නේද කියලා උන්වහන්සේගම ඥාණයෙන්, සර්වතථඥාණයෙන්, සම්මා සම්බුද්ධත්වයේ ලැබීම වශයෙන් භාගතුන් වහන්සේ තේරුම් ගත්ත මේක. ඒක අතකින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කලිනුත් මේක තේරුම් ගත්තේ ආසන්න මොහොතේ. ඒ වගේම සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උදාන පාළිය දැක්වෙන සූත්‍ර විදියට ඒ මුල් සූත්‍ර ගණනාවක මේ විදියට උන්වහන්සේ නුවණින් අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළා. උපාදාන පත්‍ය භවෝ, උපාදාන නිසා භවය ඇති වෙන්නේ. ඊළඟට බැලුවා මේ කාම උපාදානයේදී උපාදාන වලට හේතු උනේ මොකද්ද කියලා. උන්වහන්සේ තේරුම් ගත්ත තණ්හා පත්‍ය උපාදානම්, තෘෂ්ණාව නිසායි උපාදාන හටගන්නේ, ආසාව නිසායි. කුමක්ද ඒකට හේතුව? ඒක ඇසින් ඇතිවෙන රූප තණ්හාව වෙන්න පුළුවන්, සද්ද තණ්හාව වෙන්න පුළුවන්, ගන්ධ තණ්හාව වෙන්න පුළුවන්, රස තණ්හාව වෙන්න පුළුවන්, පොට්ටබ්බ තණ්හාව වෙන්න පුළුවන්, ධම්ම තණ්හාව වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් ගන්න රූපාදී අරමුණු විශේෂෙහි ඇතිවන ආසාව, ඇලියම කියන කාරණා නිසායි උපාදාන හටගත්තේ කියලා උන්වහන්සේට මේ උපාදානවට හේතුවත් එහිදී තණ්හා පත්‍ය උපාදාන වශයෙන් උන්වහන්සේගම නුවණින් ආબોධ කරගත්තා. ඊට පස්සේ කල්පනා කරනවා මේ තණ්හාවට, තෘෂ්ණාවට හේතුනේ මොකද්ද කියලා. එතෙන්දී උන්වහන්සේ තේරුම් ගත්තා වේදනා පත්‍ය තණ්හා කියන කාරණේ. වේදනාව නිසායි, කායික මානසික වශයෙන් ලැබෙන වේදනාව නිසායි මේ තෘෂ්ණාව හටගත්තේ. ඇසට රූපයක් දැකලා එයින් ඇතිවන චක්කු සම්පස්සජා වේදනා, කන ආශ්‍රිතව හටගන්නා වූ සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජිහ්වා සම්පස්සජා වේදනා, රූප සංපස්සජා වේදනා, ධම්ම සංපස්සජා වේදනා, මේ আদি වශයෙන් නැත්තම් මනෝ සංපස්සජා වේදනා, මේ আদি වශයෙන් උන්වහන්සේ තේරුම් ගත්තා මේ වේදනාව කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. වේදනාව නිසායි තණ්හා ඇති උනේ. අපට උනත් ඇසට රූපයක් දැකලා ඒ පිළිබඳව අනෝබෝධයෙන් ඇතිවන වේදනාව නිසා ඒකට තෘෂ්ණාව හටගෙන, උපාදාන හටගෙන භවයේ ජාති ජරා මරණ කරා අපි යනවා. එනිසා තේරුම් ගත්තා මොකද්ද මේ උපාදාන වලට හේතුව? උපාදාන වලට හේතුව තණ්හාව, ඒ වගේම තණ්හාවට හේතුව අනෝබෝධයෙන් යුක්තව මේ නිරුද්ධ වෙච්ච වේදනාව ඇති දෙයක් හැටියට ගැනීම කියන එක තේරුම් ගත්තා. ඊට පස්සේ බැලුවා වේදනාවට මොකද හේතුව කියලා. ඒ තමයි පස්සපච්චා වේදනා. ස්පර්ශය නිසායි වේදනාව හටගත්තේ. කොහොමද? ඒ තමයි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ. මේ තුනේ එකතුවෙන් ස්පර්ශය හටගන්නවා කියලා. ඇස, රූපය, චක්කු විඥානය. මෙන්න මේ කරුණ තුන එකතුවෙන්, ඒ වගේම කනනාසී ආදී ඉන්ද්‍රිය වලටත් ඒ වගේ මේ තුනක් එකතු වීමෙන් තින්න සංගති පස්සෝ. මෙන්න මේ තුන එකට එකතු වෙච්ච තැන තමයි ස්පර්ශය හටගන්නේ. ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් මෙතන මේ දක්වන්නේ ඒ හටගෙන නිරුද්ධ වෙච්ච ස්පර්ශය නිරෝධ වෙච්ච බව නොදැනගෙන, ඒක නැති වෙච්ච බව නොදැනගෙන ස්පර්ශ සමුදයන්ති අවිද්‍යාසගත වාසය කිරීම නිසා තමයි මේ තෘෂ්ණාව තමට හටගන්නේ. වේදනාව හටගෙන වේදනාවෙන් තෘෂ්ණාව හටගන්නේ. අපි ඇසට දැකපු රූපයෙන් ස්පර්ශයක් හටගත්තා. හැබැයි ඒක හටගත්තු ස්පර්ශය එතනම නිරුද්ධ වෙලා අපි ඒ චක්කු සංපස්සජාව තේරුම් ගන්නේ. චක්කු සංපස්සය අපි තේරුම් ගන්නේ චක්කු විඥානයත් හටගෙන ඒ චක්කු විඥානේ නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව. මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදියට මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී තමයි අපි මේ පිළිබඳව අනවබෝධයෙන් අපි මේ මුල් අවස්ථාවේ හිට බැසගෙන ඉන්නේ. විඥානක් තිතියක් කරගෙන තියෙන්නේ. අන්න ඒ නිසා අනිත් සියලුම දුක් ටික අපට උපාදාන ආදී අනිත් හේතු ටික හටගෙන අපි ජරා මරණ ස්පර්ශ කරනවා. එතකොට මේ අවිද්‍යා පත්‍යා සංඛාරා කියන කාරණේ ඉඳන් එකට මේ කරුණු ටික විග්‍රහ කරන අවස්ථාවේදී මේ සාමාන්‍ය ස්පර්ශය නෙවෙයි මෙතන කියන්නේ. එතෙන්දි මේ ස්පර්ශය කියන්නේ අර මුලින් හටගත්තු ස්පර්ශයම නෙවෙයි, විපාක මට්ටමේ ස්පර්ශයම නෙවෙයි. ඒක හටගෙන ඒ මුල් ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙච්ච තැනක ඒක සාසවා උපාදානීය වශයෙන් අරගෙන ඇත කියන අන්තයේ ඉඳලා නැත්තම් සමුදය අන්තයේ ඉඳලා ඒ ස්පර්ශයේ තමන්ගේ කර ගැනීම තමයි මෙතන ස්පර්ශය කියලා සඳහන් කරන්නේ. පින්නතුනේ මහා නිධාන සූත්‍ර වැනි දේශනාවල ඊටාම දිගු විග්‍රහයක් දක්වනවා මේ ස්පර්ශය සම්බන්ධයෙන්. ස්පර්ශ නිරෝධයටයි භාගතුන් වහන්සේ අපට සපුරාම ධර්ම දේශනා කරන්නේ. ස්පර්ශය කියන එක මේ පටිච්චසමුප්පාද අංගවල ප්‍රධාන සංදිස්ථානයක් විදිහට දක්වන්න පුළුවන්. මහා නිධාන සූත්‍රයේ ලොකු ඉඩකඩක් මේ සඳහා වෙන් කළ තියෙනවා. ස්පර්ශය කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි අදිවචන සංපස්සය, අනෙත් එක පටිඝ සංපස්සය. අදිවචන සංපස්සය කියන්නේ මන ආයතනයට ධර්මාලම්බන එකතු වෙන අවස්ථාව. මන ආයතනයට අරමුණු ස්පර්ශ වෙන අවස්ථාව. ඊළඟට පටිඝ සංපස්සය කියන්නේ ඇස කන ආදී මුල් ඉන්ද්‍රිය පංචකයට රූප ආදී අරමුණු ගැටෙන අවස්ථාව. ඒක රළු අවස්ථාවක්. ඒකට කියන්නේ පටිඝ සංපස්සය කියලා. මනසට අරමුණු ගැටෙන අවස්ථාව අදිවචන සංපස්සය විදිහට දක්වනවා. එතකොට සාමාන්‍යයෙන් ස්පර්ශ හයක් දක්වනවා. ඒ ස්පර්ශ හය දක්වන එක මහා නිධාන සූත්‍රයේදී කොටස් දෙකකට දක්වනවා. අර මුල් ස්පර්ශ පහ දක්වනවා පටිඝ සංපස්සය විදිහට. මන ආයතනයට ලක්වන ධර්මාලම්බන පිළිබඳ ස්පර්ශය අදිවචන සංපස්සය විදිහට දක්වනවා. මෙතෙන්දී පින්නොතනි දිගු විග්‍රහයක් දක්වනවා. ඒ විග්‍රහය අනුව නාමකයට ප්‍රඥප්තිය ඇතිවන ආකාරයත්, ඒ වගේම රූපකයට ප්‍රඥප්තිය ඇතිවන ආකාරයත් විග්‍රහ කළ තියෙනවා. යෙහි ආනන්ද ආකාරයේහි, යෙහි ලිංගේහි, යෙහි නිමිත්තේහි, යෙහි උද්දේශේහි, නාම කායස්ස පඤ්ඤති හෝති. යම් ආකාරයන්ගෙන්, යම් ලිංගයන්ගෙන්, යම් නිමිති වලින්, යම් උද්දේශ වශයෙන් නාම කායයට ප්‍රඥප්ති ගොඩනගෙනවා. ඒ කියන්නේ නාම කාය කියලා කියන්නේ මේ නාම කාය සහ රූප කාය කියලා දෙකක් මෙතන විස්තර කරනවා. නාම කාය කියලා කියන්නේ චිත්ත චෛතසික පැත්ත. රූප කාය කියන්නේ රූප පැත්ත. එතකොට යම් යම් ආකාරවලින් නාම කායට ප්‍රඥප්ති පැනවෙනවා. නාම කායට ප්‍රඥප්ති පැනවෙනවා කියලා කියන්නේ අපේ තියෙන සිතිවිලි වලට අපි රූපත් එක්ක ගැට ගහලා තියෙනවා. සිතට සිතිවිල්ලක් කියන අවස්ථාවේදී අපේ සිතිවිල්ලට සම්බන්ධ රූපයක් කලින් අත්දැකීම් එක මිශ්‍ර කරගෙන රූපයක් නිර්මාණය කර ගන්නවා ක්ෂණික අවිද්‍යා සාගතව. යම් කිසි ආකාරයකින් බුදුහාඳුර මෙහිදී දක්වන තේසු උද්දේශු අසති රූපකායේ අදිවචන සම්පස්සෝ පඤ්ඤායේතායති කියලා. අන්න ඒ උද්දේශයන්ට අන්න ඒ තමන් එක එක රූපයන්, ලිංගයන්, ආකාරයන් ගොඩ ගහගෙන නොසිටියෝතින් රූපකායේ අදිවචන සම්පස්සෝ පඤ්ඤායේතායති කියලා අහනවා. රූපකායට අදිවචන සම්පස්සයක් පැනවනද කියලා අහනවා. නාමකයට ප්‍රඥප්ති නැති වුණොතින් නැත්තම් අර සිතිවිලි වලට රූප ගැට ගහලා නොසිටියොතින් රූපකායේ අදිවචන සම්පස්සයක් පැනවනවද කියලා ආනන්ද හඳුරගෙන අහනවා. ආනන්ද හඳුර කියනවා නොහේ තම්බන්තේ ස්වාමිනේ සේවෙන්නේ නැහැ. මෙතන පිනොතින අපි තීරුම් ගත යුතු ස්ථානය. අපි නිතරම අපේ තියෙන සිතිවිලි වලට කලින් අපි රූපත් එක්කේ සිතිවිලි ගැට ගහගෙන තියෙන්නේ. යම්කිසි විදියක මෙන්න මේ අනවබෝධය අපට නැත්නම් රූපකායෙහි අදිවචන සම්පස්සයකට අපි යන්නේ නැහැ. රූපයක් දැක්ක ගමන්ම ඊට අදාළ වූ සිතිවිලි ටික පැත්තට අපි යන්නේ නැහැ. දැන් අපි ඔබ රූපයක් දැක්ක ගමන්ම ඔබ ඊට අදාළ වූ අතීත අත්දැකීම් සම්බන්ධ කරගෙන ඔබ අහවල් දේ, අහවල් පුද්ගලයා කියලා නිගමනයකට, පූර්ව නිගමනයකට එනවා. දැන් මෙතන මතකයේ නෙවෙයි ගැටලුව පින්නතුනි. මතකයේ කියන එක බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සම්මා සතිය වැඩිම වශයෙන් මතකයේ දිනු වෙනවා. මතකයේ නෙවෙයි වරද. නමුත් ඒ මතකයට වඩා අනුවණ කමින් අපේ තියෙන යමක් අපේ දකිනකොටම, රූපයක් දකිනකොටම අපි අර පූර්ව නිගමනයන් එක්ක මේ පෙරතිමිච්ච දේම කියලා අවිද්‍යාසහගතව සිතිවිලි ටික ඒකට සම්බන්ධ කරගන්න එක තමයි දුකට හේතු විදිහට දේශනා කළේ. එනිසා මේ නාම රූප දෙක වෙන් කරන ආකාරය තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. ඊළඟ සඳහන් කරනවා යෙහි ආනන්ද ආකාරයේහි, යෙහි ලිංගේහි, යෙහි නිමිත්තේහි, යෙහි උද්දේශේහි රූපකායස්ස පඤ්ඤති හෝති. රූපකයට ප්‍රඥප්ති තියෙනවා නම් රූපකයට කියලා කියන්නේ අපි මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංචායතනට ලක්වන රූපාදී අරමුණු පිළිබඳව අපට ප්‍රඥප්ති තියෙනවා නම් යම්කිසි අවස්ථාවක අන්නේම ප්‍රඥප්ති නැත්නම් නාමකායේ පටිග සම්පස්සෝ පඤ්ඤායේතායති කියලා අහනවා. නාමකයට පටිග සම්පස්සය ගොඩනගෙනවාද කියලා අහනවා. නාමකයට පටිග සම්පස්සයක්. නාමකයට පටිග සම්පස්සයක් කියලා කියන්නේ සිතවිල්ලක් ආපු ගමන් ඒ සිතවිල්ලට සම්බන්ධ රූපයක් නැත්නම් ඊට අදාළ ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් මේ ආදී දෙයකට සත්‍ය නැඹුරු වෙනවාද කියලා අහනවා. නොහෙතන් බන්තේ කියලා සඳහන් කරනවා. ආනන්දහරු සඳහන් කරන එහෙම ඇති වෙන්නේ නැහැ කියලා. එතකොට මේක ඊටම සරලව කියනවා නම් අපේ සිතට අරමුණක් එනකොට ඒ අරමුණට සම්බන්ධ වූ රූපයක් පැත්තට අපි යනවා. අනිත් පැත්තෙන් රූපයක් පේනකොට ඒ රූපයට අදාළ වූ සිතිවිලි ටිකක් ගොඩනගා ගන්නවා. මෙන්න මේක තමයි නාම රූප පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් රූපකායේ අදිවචන සම්පස්සය නාමකායේ පටිඝ සම්පස්සය කියන්නේ මේකයි. රූපකය පිළිබඳව අදිවචන සම්පස්සේ පැත්තට යනවා, මනස පැත්තට යනවා. නාමකයේ පටිඝ සම්පස්සේ යනවා. සිතවිලි පැත්තෙන් ආවට පස්සේ බාහිර රූපයට හිත බැස ගන්නවා. මෙන්න මේ දෙපැත්තට දෝලන වෙලෙම තමයි අපි තියෙන්නේ. එතකොට යම් කිසි අවස්ථාවක යත්ත නාමංච රූපංචාසය සමපුරුජ්ජති. ඒ නාමේ නාමය තැනම නිරුද්ධ වෙනවා, රූපේ රූපය තැනම නිරුද්ධ වෙනවා කියලා දැනගත්තොත්, මේ දෙකේකට ගැට ගැසීම නවත්ත ගත්තොත් අපි එත්තේ සා චිද්දතය ජටන් කියල සඳහන් කරනවා. අන්න එක තමයි මේ දුක සසර නැමැති ගැටලුව ගැටය නිදහස් කරන මාවත විදියට සඳහන් වෙනවා. එතකොට මේ ස්කන්ධ පංචකය, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හට ගන්නවා හේතු නිසා, හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධුණාට එහෙ කෙටියෙන් ගත්තොත් නාම රූප විඥාන විදියට අපි මේ දෙකම එක දෙයක් හැටියට තියෙන දෙයක් විදියට ගන්නවා. ගත්තොත් මම අපට සත්‍ය පුද්ගලෙක් බාහිර නිර්මාණය වෙනවා. අන්නේ නිර්මාණය වෙන සත්‍යයේ සැබෑ ස්වභාවය එලි දක්වලා මේ ඇත්තම බාහිර පුද්ගලයෙක් නෙවෙයි, මේක ස්කන්ධ පංචකයක්, මේක නාම රූප දෙකක්, මේක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා යථාර්ථය තේරුම් කළ දීලා මේ අවිද්‍යාවෙන් නිදහස් වෙලා දුකෙන් නිදහස් වෙන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ මේ අපට විස්තර කරන්නේ. එතකොට ස්පර්ශය කියන එක නිතරම අපි අවිද්‍යා සාගතෝ මේ ස්පර්ශය කියන අන්තයේ වාසය කරන්නේ. මොකක්ද ස්පර්ශය අන්තය කියන්නේ? එහැට රූපයක් පේනකොටම අපි හිතන්නේ මේ වර්තමාන මොහොතේ දකින්න රූපේ මට පේන්නේ කියලා. ඒ කියන්නේ මේ වෙලාවේ ඒ අපි එහැට දකින්න රූපේ තීරුම් ගන්නකොට මනෝවිඤ්ඤාණය නිරුද්ධ වෙලා, ඇසත් නිරුද්ධ වෙලා, රූපයත් නිරුද්ධ වෙලා, චක්කු විඤ්ඤාණයත් නිරුද්ධ වෙලා, රූප සංඥාවක් නිරුද්ධ වෙලා, රූප සංචේතනාවක් නිරුද්ධ වෙලා, චක්කු සම්පස්සජා වේදනාවක් නිරුද්ධ වෙලා මේ ස්කන්ධ පංචකයම නිරුද්ධ වුණාට තව දුරටත් අපි ඒක තියෙන දෙයක් හැටියට ස්පර්ශ සමුදයන් තියෙන නිසා තමයි මේ සියලුම දුක් ටික හටගන්නේ. මේ මොහොතේ ඔබ ඇසට පේන රූපය ඔබ තේරුම් ගන්නකොට ඊට මුල් වෙච්ච මුල් අවස්ථාවේ පියවර ටික නිරුද්ධ වෙලා මේක තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන්, මන ආයතනේ හරහා කියලා තේරුම් ගත්තොතින් ඒ තේරුම් ගැනීමත් අහුත්වා සම්මුතං හොත්වාන භවිසති කියලා තේරුම් ගත්තොතින් අපට බාහිර රූපේ නිදහස් වෙන්න පුළුවන්, අභ්‍යන්තර මනස පැතුනොත් නිදහස් වෙන්න පුළුවන්. අපි දකින්නේ හැම වෙලාවෙම සමුදේ වැය මේ ස්කන්ධ පංචකයේ කහට ගැනීම නිරෝධ විතරයි අපි දකින්නේ. එන්න මේ විදියට ස්පර්ශය නිසා අවිද්‍යාසගත ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා, වේදනාවෙන් තණ්හාව හට ගන්නවා, තණ්හාවෙන් උපාදාන භව ජාති ජරා මරණ ආදී මේ සංසාර චක්‍රය ඉදිරියට යනවා අපි. ඊළඟ සඳහන් කරනවා ස්පර්ශයට හේතුව මොකද්ද කියලා උන්වහන්සේ තවදුරටත් බැලුවා. බලනකොට උන්වහන්සේට පෙනී ගියේ සලායතන පච්චයා පස්සෝ කියලා. සලායතන කියන්නේ ආයතන 6. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන 6 හටගත්තත් තවදුරටත් ආයතන පිළිබඳව කුසලතාවය නැති නිසා මේ මොහොතේ ආයතන ටික තාම තියෙනවා කියලා හිතන අනුභවය නිසායි මේ ස්පර්ශය හටගත්තේ. එනිසා සලායතන පත්‍යා පස්සෝ කියලා සඳහන් කරනවා. අවිද්‍යා සාධකවගත්තු සලායතන නිසායි මේ ස්පර්ශය අවිද්‍යා සාධකව හටගත්තේ. ඊළඟට බැලුවා සලායතන වලට මොකද හේතුව කියලා. ආයතන හය අවිද්‍යා සාධකව තවදුරටත් මේ විදිහට තියෙනයි කියලා තේරුම් ගත්තා. නාම රූප පත්‍යා සලායතනම්. නාමය සහ රූපය කියන දෙක නිසායි සලායතන හටගන්නේ. නාමය කියන්නේ සිත සහ සිතවිලි පැත්ත. රූපය කියලා කියන්නේ සතර මහා භූත රූප සහ ඊට අදාළ උපාදාය රූප සම්බන්ධය. මෙන්න මේ විදියට අර නිරුද්ධ වෙච්ච නාම රූප දෙක ඊතුරු විදියට ගන්න නිසා තමයි මේ සලායතන ටික තමන්ගේ කරගෙන මේ මොහොතේ ඉන්නේ. නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිසා සලායතන හට ගන්නවා කියන කාරණා. ඊළඟට බැලුවා ඒ නාම රූපයට හේතුව මොකද්ද? විඥාන පත්‍ය නාම රූපං. අර චක්කු විඥාන ආදී විඥාන 6 චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ ආදී මේ විඤ්ඤාණ 6 හටගෙන නිරුද්ධ වෙච්ච මේ විඤ්ඤාණ 6 තවදුරටත් ඇති දෙයක් හැටියට නিত্য සපාත්ම වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්න නිසා තමයි අපිට මේ නාම රූප ආදී මේ ඊළඟ කරුණ ටික දිගට හටගෙන ජරා මරණ ස්පර්ශ කරන්නේ කියලා තේරුම් ගත්තා. මෙන්න මේ විදිහට පින්නතුනි ඒ විඤ්ඤාණයට හේතුනේ මොකද්ද? විඥාණයට හේතුනේ සංඛාර පත්‍ය විඥානම්. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර විදියට මේ හටගත් ආ වූ සංස්කාර නිසායි මේ විඥාන නාම රූප ආදී අනිත් කොටස් ටික ඇතුණේ කියලා තේරුම් ගත්තා. ඊළඟට බැලුවා ඒ සංස්කාර පුඤ්ඤාභි සංඛාරාදී මේ සංස්කාර හටගත්තේ කොහොමද? අවිද්‍යාපච්චා සංඛාරෝ. අවිද්‍යාව නිසායි, නොදැනීම නිසායි. මොකක් පිළිබඳව නොදැනීමද? දුක්ඛේ අඥානං, දුක සමුදය අඥානං, දුක නිරෝධය අඥානං, දුක නිරෝධගාමිනී පටිපදා අඥානං කියලා. මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍යය තේරුම් නොගැනීම නිසා තමයි මේ සංස්කාර හටගෙන මේ නිරුද්ධ වෙච්ච ලෝකයේ තුල ඇති දෙයක් විදියට තමන් මේ ස්කන්ධ පංචකයේ උපාදාන ස්කන්ධ පංචකයක් විදියට ගත්ත නිසායි මේ සියලු දුක් ටික හටගෙන බාහිර රූපීය විඥාන ටිටියක් කරගෙන ඒක තමන්ගේ විදියට තමන්ගේ ලෝකයේ තුල වැළඳගත නිසා තමයි ඒ රූපේ වෙනස් වෙනකොට, කැඩෙන බිඳෙනකොට, තමන්ට අහිමි වෙනකොට, තමන් කැමති විදියට නොපවතිනකොට මේ සියලු දුක් සමුදාය හටගෙන ඒව මේ තස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති කියපු විදියට මෙන්න මේ දුක් රැසම හටගත්තේ කොහොමද? මෙන්න මේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා. මොකද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුක සත්‍ය. දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද? අර ඇස කන ආදී ඉන්ද්‍රිය වලින් රූප ආදී අරමුණු ලබන මුල් අවස්ථාව. නැත්නම් රූප ආදී ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නිතරම අපි තේරුම් ගන්න එක නිරුද්ධ වෙච්ච තැනක තමා නව කර්මයක් විදිහට තේරුම් ගන්නෙ. නමුත් ඒ නිරුද්ධ වෙච්ච දේ තාමත් ඇති දෙයක් විදිහට අපි ගන්නවා ස්පර්ශ සමුදයන් තියඳලා. ඊට පස්සේ ඒක සාස්ව උපාදානයේ විදිහටයි ගන්නෙ. එහෙම ගත්තට පස්සේ අනිත් දුක් ටික සියලක්ම හට ගන්නවා. එතකොට දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං කියලා කියන්නේ තමා රූපයක් දකිනකොටම දක්ෂ වෙන ඕන තේරුම් ගන්න. මේ තේරුම් ගන්න නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය මේ මොහොතේ ඇසින් රූපය තේරුම් ගන්නකොට ඇස සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා ඒ රූපයත් නිරුද්ධ වෙලා චක්කු විඥානය ආදී මේ ස්කන්ධ පංචකෙම නිරුද්ධ වෙච්ච තැනක මම මේක තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන්. ඒ මනෝ විඥාණයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්නට ඕන. අන්න එහෙම දැක්කොතින් දුක්ඛ සමුදය අපට ප්‍රහිණ කරන්න පුළුවන්. දුක්ඛ සමුදය කියන්නේ ඒ තැන්වල ඇලෙන ගතිය, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විදියට. ඒ කියන්නේ අපි යමකට ආශා කරන්නේ මේ මොහොතේ තමා දකින රූපයේ දැන් තියෙන රූපයක් නෙවෙයි, මේක නිරුද්ධ වෙච්ච රූපයක්, මනසින්ගත්තු රූපයක් කියලා නොදැනීම නිසා තමයි මේ ස්කන්ධ පංචකේ උපාදාන ස්කන්ධ පංචකයක් කරගෙන තමන්ගේම මනසට, තමන්ගේම ස්කන්ධ ටිකට මේ ආශා කිරීමෙන් තමයි මේ දුක හටගත්තේ කියලා දුකට හේතුව තේරුම් ගත්තා. ඒ දුක පිරිසිදු දැනගන්න දැනගෙන ඒ දුකෙන් නිදහස් වෙන උත්සාහ කරනවා. ඊළඟට අන්න ඒ තෘෂ්ණාව ඉතුරු නැතුවම නිරුද්ධ කිරීම තමයි දුක්ඛ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඊට තියෙන මාවත තමයි සම්මාදිට්ඨිය පෙරටුව යන අරහත්ංගික මාර්ගය කියලා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තොත් තමයි ඊට අනුරූපව ඇතිවන අනිත් අංගවලින්, අවිද්‍යාසහගත අංගවලින් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. එතකොට පින්නොතෙන් මෙතනදී අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මේ පරිසම්පාදයේ සාමාන්‍ය විග්‍රහයේදී අවිද්‍යාව පත්‍ය සංඛාරා විඥාන නාම රූප ආදී මේ අංග 12ම අවිද්‍යා සාගතව දක්වන අංග විදිහට දක්වනවා. ඒ අංගම තමයි සම්මාදිට්ඨි සූත්‍රයේදී මේ එක අංගයක් වෙන වෙනම තේරුම් ගන්නට ඕන, ඒකේ හට ගැනීම තේරුම් ගන්න ඕන, ඒකේ නිරෝධය තේරුම් ගන්න ඕන, ඒක නිරෝධ කරන මාවත විදිහට අරසංගික මාර්ගයේ ප්‍රතිපදාව විදිහට තේරුම් ගන්නට ඕන. අන්න එහෙම මේ එකාංගයක් හරි මනවෙන් තේරුම් ගත්තොත් එයා සම්මාදිටිටපත් වෙච්ච කෙනෙක්, දෘෂ්ටිය ඍජු වෙච්ච කෙනෙක්, මේ ආර්ය මාර්ගයේ හි අරසිංහ මාර්ගයේ හි ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ සම්මාදිටි සූත්‍රයේ දැක්වෙන විග්‍රහය සහ පටිසම්පදේ සාමාන්‍ය විග්‍රහයේදී මේ සියලු මංග අවිද්‍යාසහගත යන විග්‍රහයක් විදිහටයි තියෙන්නේ. හැබැයි ඒ උණක් පින්නතුනේ අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මේ පරිසම්පාද යංග ටිකම මේ නම් වලින්ම විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනා කියන මෙන්න මේ කරුණු පහ මේ නම් වලින් සමහර තැන්වල විපාක මට්ටමේ ස්කන්ධ පංචකය දක්වන්නත් උපයෝගී කරගෙන තියෙනවා. එතකොට එක තැනක විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනා කියලා මේ අවිද්‍යාවෙන් ගත්ත ඒව දුරු කරන්න කියලා සඳහන් කරනවා. ඒ නව කර්ම විදියට අවිද්‍යාවෙන් ගත්තේ ඒ දුරු කරන්න කියලා කියන්නේ. හැබැයි ඒ අතරේදී විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනා කියන මේ දේවල්ම ස්කන්ධ පංචකයේ නමින් පිරිසිදු දැනගන්න කියලා අවස්ථාවක් දක්වනවා. ඒ පිරිසිදු දැනගන්න කියලා කියන්නේ පරිඤ්ඤය කියලා කියන්නේ අර විපාක මට්ටමේ හටගත් ස්කන්ධ පංචකයයි පිරිසිඳ දැනගන්න කියලා කියන්නේ. මෙන්න මේ දෙකේ වෙනස අපි මනුවෙන් තේරුම් ගන්නට ඕන. එතකොට මේ නම් වලින් එක තැනක තියෙන විපාක මට්ටම එක. ඒ විපාක මට්ටම කියලා කියන්නේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයන් කියලා දක්වන්නේ ඒක පිරිසිඳ දැනගන්න කියලා. හැබැයි මේ පටිසම්පාදයේ චක්‍රිය තුල දක්වන අවිද්‍යා පාදක වැටි වෙන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ ටික ඒව තමා අවිද්‍යා සාගතව ගත්තු ඒවා. ඒව සමුදය සත්‍ය. ඒක දුකට හේතුව. ඒ සමුදය සත්‍ය ගැන කියලා කියන්නේ සමුදය සත්‍යං පහතබ්බං. සමුදය සත්‍ය ප්‍රහීණ කරන්න අවිද්‍යාවෙන් අරගෙන තියෙනවා නම් ඒක ප්‍රහීණ කරන්න, ඒක නිකම් ප්‍රහීණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ප්‍රහීණ කරන්න පුළුවන් කම තියෙන්නේ ආරසංග මාර්ගෝස්සේ. ඒක ප්‍රහීණ කරන්න පුළුවන් කම තියෙන්නේ චතුරාර්ය සත්‍ය මැනවින් දැනගෙන ස්කන්ධ පංචකය හට ගැනීම නිරෝධය දැකලා පංචස්කන්ධය පිළිබඳව පැහැදිලි අවබෝධයෙන් යුක්තවයි මේකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ විදිහට පින්නතුනි, මේ ගැන අපට යම් කිසි අවබෝධයක් ලැබුණා නම් අපි මුලින්ම පත්තන තත්ත්වය තමයි මෙන්න මේ අවිද්‍යාව තිබුණු තරමට තමයි දුක් විඳින වෙනවා. එනිසා එකපාරේම අවිද්‍යාවෙන් දුර වෙන්න බෑ. එනිසා අපි මුලින් කරන්නට ඕන කම්මසකතා සම්මාදිට්ඨි ඉඳගෙන හැකිතාක් දුරට සබ්බපාපසකරණං කියපු විදියට පංච දුෂ්චරිතය ආදී අකුසල දහමලින් පුළුවන් තරම් අයින් වෙන්නට ඕන. ඒක තමයි මුල් අවස්ථාව. ඒක තමයි සම්මාදිට්ඨියේ මුල් පියවර. මෙන්න මෙහෙම සංසාර චක්‍රයක තමන් ඉන්නම අවිද්‍යාව වැඩි වුණොතින් ලෝභ දේශ දෙක වැඩි, ලෝභ දේශ දෙක වැඩි වුණොතින් එපමණට තමන්ට දුක් විඳින සිද්ධ වෙනවා කියන බව දැනගත්තොත් ඒ තැනැත්තා පුළුවන් තරම් දුරට ප්‍රාණඝාතය ආදී අකුසල වලින් හැකිතාක් දුර වෙන උත්සාහ කරනවා. ඒ අතර ඒ තැනැත්තා දානමයන් පුණ්‍ය කිරියවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරියවත්තෝ, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තෝ කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා නැත්තම් ලෞකික කුසල් පුළුවන් තරම් ජීවිතේ සිද්ධ කරගන්නවා. එහෙම සිද්ධ කරන යාගේ ජීවිතේ කළු පැත්ත අඩු වෙනවා, සුදු පැත්ත වැඩි වෙනවා. මේකට කියන්නේ අත්තිබෙක්කවේ කම්මං සුක්ඛං සුඛ විපාකං කියලා. සුදු විපාක කියන්නේ සුදු කර්මයේ තැනැත්තා වැඩිපුර ජීවිතේ කරනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති ඡායව අනපායින කියපු විදියට හිත පිරිසිදුව තියාගෙන කායිකව වාචිකව මානසිකව හැකිතාක් හොඳ දේවල්, යහපත් දේවල්, නිවැරදි දේවල්, පුණ්‍ය කර්ම, ලෞකික කුසල කරන් උත්සාහ කරනවා. එහි ආනිසංස විදියට තමන්ට මේ ජීවිතේ ආයු වර්ණ සැප බල කියන මේ කාරණා ලබා ගන්න පුළුවන්. පීති මුදාරං වින්දති දාතා කියපු විදියට පරිත්‍යාග කරනකොට තමන්ගේ අභ්‍යන්තර සතුටක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, සිල්වන්ත වෙනකොට තවත් සතුට වැඩි වෙනවා. භාවනාවක් කරනකොට ඊටත් වඩා සතුට ඇති වෙනවා. මෙන්න මෙහිදී මේ සුදු පැත්ත වැඩි කර ගැනීමේ ඉහළම ක්‍රමවේදයේ විදියට ධර්මයේ සඳහන් කරන්නේ භාවනා කමඨහනක හිත භාවිත කිරීම. විශේෂයෙන් තමන්ගේ හිත කුසල අරමුණක දිනු කර ගැනීම. බුදුගුණ භාවනාව, මෛත්‍රිය භාවනාව, ආනාපානසති භාවනාව, කසින, අසුභ භාවනා, මරණාසතිය මේ වගේ භාවනා කමඨානක් උපයෝගී කරගෙන තමා දක්ෂ වෙන්නට ඕන හැකිතාක් සිල්වන්තව හිත එක කුසල අරමුණක සමාධිමත් කරන කාර්ය ටිකෙන් ටික වැඩි කරගන්න. අන්නේ වැඩි කිරීමේ, වැඩි කර ගැනීමේ ප්‍රතිඵල විදියට අපට ටිකෙන් ටික අවිද්‍යාව අඩු කරගන්න හැකියාව තියෙනවා. හැබැයි එහෙම අපි පුඤ්ඤාවිසංකාර කළත් ඒ විතරක් නෙවෙයි, අපි අරූපාවචර ලෝකයට යන පුළුවන් විදියට ආකාශ අනංචයතන ආදී අරූපාවචර ධාන උපදවා ගත්තත්, ආනින්ජාවි සංකාර සිද්ධ කරගත්තත් අපි තවදුරටත් ඉන්නේ අවිජ්ජා පත්‍යා සංඛාරා කියන පදනමෙමයි. හැබැයි අපට ටිකෙන් ටික දුකෙන් නිදහස් වෙනට මේ මාර්ගය හේතුවක් වෙනවා. විශේෂයෙන් අපාගත මාර්ගයෙන් මිදලා සුගතියකට කාම ලෝක විතරක් නෙවෙයි, මනුස්ස ලෝකයේ දිවි ලෝක හයේ කියන කාම ලෝක විතරක් නෙවෙයි, අපට ටිකෙන් ටික පංච නීවරණ දුරු කරලා රූපාවචර ආදී ඉහළ තත්ත්වයන්ට පත් වෙනටත් අවස්ථාව ලැබෙනවා. මේ තමන්ගේ සුචරිතවත් ජීවිතයේ ආනිසංස විදියට. හැබැයි තමන් මේ විදියට කරනකොට අර පටිසම්පාද්‍යංග ටිකෙන් ටික වෙනස් වෙනවා. මේක පින්නතුනේ පටිසම්පාද්‍යංග 12 මේ විදියට දැක්වුවට හැම තැනම එක විදියට දක්වලා නැහැ මේක. මෙහි අංග අඩු වැඩි වෙලා තියෙනවා සමහර තැන්වල. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ඇති වුණාට වේදනා පත්‍ය තණ්හා කියලා හැමතැනම නැහැ. ඇතැම් තැනක අපේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට වේදනා පත්‍ය උද්දච්ච වෙන්න පුළුවන්. වේදනා පත්‍ය පටිඝ වෙන්න පුළුවන්. වේදනාව නිසා උද්දච්ච ඇති වෙනවා. වේදනාව නිසා පටිඝය නැත්තම් ද්වේෂය ඇති වෙනවා. වේදනාව නිසා මාන්නය ඇති වෙනවා. මේ වගේ තවත් අකුසල වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ වේදනාව ලැබෙච්ච අවස්ථාවේදී අපි හිත පිරිසුදුව හිටියනම් වේදනා පත්‍ය පසදෝ කියලා කාරණයක් තියෙනවා. වේදනා පත්‍ය තණ්හා කියලා හැමතැනම වෙන්නේ නැහැ. හිත පිරිසුදුව ඉන්න වෙලාවේදී විශේෂයෙන් සමත කමටහනක් වඩන වෙලාවේදී තමන් ලෞකික කුසලයක් කරන අවස්ථාවේදී ඒ කරපු කුසල කර්මයක් මෙනෙහි කරන අවස්ථාවේදී වේදනා පත්‍ය තණ්හා නෙවෙයි වේදනා පත්‍ය පසදෝ කියලා කාරණයක් තියෙනවා. හිතේ ප්‍රසන්න බවක් හිතේ නිරාමිස සතුටක් අපට හට ගන්නවා. අපි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන චක්‍රය තුල හිටියත් අපිට මේක වාසියක්. අන්නේ ප්‍රසාදය නිසා අන්නේ පහන් බව නිසා පසාද පත්‍ය අදිමොක්ඛං කියලා කියනවා. අන්නේ අරමුණේ හිත බැසගෙන ඒකට ඍජුවම ඉලක්ක කරගෙන එතෙනි සඳහන් කරන්නේ අර පසාද පත්‍ය උපාදානං කියලා නෙවෙයි පසාද පත්‍ය අදිමොක්ඛෝ කියලා. මේ වගේ අංගවල යම් යම් වෙනස්කම් සඳහන් කරලා තියෙනවා. ඊළඟට එහෙම අදිමොක්කේ හිටියත් අපි භවයට ගිහිල්ලා තවදුරටත් අපි ජරා මරණ වලට යන්න වෙනවා. මොකද අවිද්‍යා පාදකෝ මේ වැටේච නිසා. හැබැයි ටිකෙන් ටික අර ඒව මේතස්ස දුක්ඛක්ඛන්දස සමුදය හෝති කියලා දුක් සමුදායේ තියෙන බර ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ තමා කරන පුණ්‍ය කර්ම නැත්තම් ලෞකික කුසලයේ හේතුවෙන්. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පිනතුනේ තවදුරටත් අපි යනකොට මෙහි විශේෂයෙන් ලෞකික කුසලයේ දිනු කරගෙන අපි එහෙනොත් තවත් ඉහළට යනකොට විශේෂයෙන් ධාන මට්ටමින් හිත සංවර කරගන්නකොට අපේ හිතේ තියෙන අවිද්‍යාව අඩු වෙනවා, තෘෂ්ණා ආදී නීවරණ අඩු වෙනවා. අඩු වෙවි අපි මේ පටිසම්පාදෙහි අර අවිද්‍යාවේ තියෙන බර අඩු කරගන්නවා. එපමණට අපිට අර සංඛාරාදී කරුණවල තියෙන කළු පැත්ත ටිකෙන් ටික අඩු කරගෙන ඒක ටිකෙන් ටික සුදු පැත්තට හරව ගන්නට අපට පුළුවන්කම තියෙනවා. දැඩි අවිද්‍යාවෙන් ඉන්න කෙනෙක් නම් අඩු ගානේ කම්මස්සගත සම්මාදිට්ඨියවත් නොසිතන කෙනෙක් නම් මේ පටිච්චසමුප්පාදයන්ග සියලක්ම දැඩි අන්ධකාරයක ඉන්න වගේ. ඔහුට සම්පූර්ණම කළු වටයි ඔහුගේ ජීවිතය තුළ මේක තියෙන කළු පැත්ත වැඩි. හැබැයි මේ කළු පැත්තේ හිටියේ ජීවිතය කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසකාරයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් කියන පඤ්ඤාවුඩි සූත්‍රයේ දක්වලා තියෙන ප්‍රඥාව දිනු කිරීමට හේතු වන කාරණා සමග සමගාමීව අඛණ්ඩව අපේ දීර්ඝ කාලින ඉන්නකොට මොකද වෙන්නේ? අර අවිද්‍යාවේ තියෙන බර ටිකෙන් ටික අඩු වෙලා අර කළු පාටේ වට තියෙන කළු ගතිය ටිකෙන් ටික සුදු පැත්ත බවට නිර්මාණය වෙනවා. අන්නේහි ආනිසංස විදියට ටිකෙන් ටික අපට පුළුවන්කම තියෙනවා අර දුක් සමුදායෙන් නිදහස් වෙන්න. ඒ විතරක් නෙවෙයි අපි අර චතුරාර්ය සත්‍ය පිළිබඳව කල්‍යාණ මිත්‍රාස්යෙන් දැනගන්න අපි ආරස්තංගික මාර්ගයේ අංගවල පිහිටන ගතිය ටිකෙන් ටික වැඩි වෙනවා. දෛනික ජීවිතයේහි කම්මසකත සමාධිය විතරක් නෙවෙයි චතුසත්‍ය සමාධිය සහිතව සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංගවල ටිකෙන් ටික ඉදිරිය යනවා. අර මඩගොඩේ හිටිය අපි මඩගොඩේ මිනේ නෑ. මඩගොඩින් අපි නික්මෙලා ගොඩට එනවා. මඩෙන් නික්මෙලා අපි ගොඩට එනවා. ගොඩට එනව විතරක් නෙවෙයි අපි ටිකෙන් ටික අතේ පයේ තියෙන මඩ බිමට හලහල ටිකෙන් ටික අපි පිරිසිදුවන ළිඳක් ළඟට ගමන් කරමින් ඉන්නේ. අන්නේ ගමන් කිරීම සලකන්නේ අර මඩ වැඩි කරන ගමනක් නෙවෙයි අපි. අවිද්‍යාව වැඩි කරගන්න ගමනක් නෙවෙයි. අවිද්‍යාව ටිකෙන් ටික සෝදාගෙන මියන ගමනක් මේක. අන්නේ වෙනි කර්ම වලට කියන්නේ අත්ති භික්ඛවේ කම්මං අකන්නසොක්ඛං අකන්නසොක විපාකං කම්මක්ඛයය සංවතති කියලා ධර්මයේ සුවිශේෂ විග්‍රහයක් ဒုတိය කම්ම විභංග සූත්‍රය ආදී සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනේ කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කිරීමට හේතු වන කර්මයි දැන් මේ කරන්නේ. දැන් මෙයාට දුක මොකද්ද? දුකට හේතුව දුක නිරෝධය ඊට මාවත කියන මේ දුක් සමුදායෙන් ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙන්න ඕන කියන අවබෝධය ලැබුණා. දැන් ඔහුගේ ශ්‍රද්ධාව පිහිටලා මේ ගමන් මාර්ගය ඉදිරියට යනවා. යනකොට එතනැත්තා මොකද කරන්නේ? එතනැත්තා සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියපු විදියට යා සීලයක පිහිටලා නිකං සීලයක් නෙවෙයි දිට්ඨින් චනුපගම සීලවා දස්සනින සම්පන්නෝ කියපු විදියට දෘෂ්ටීන් වලට නොපෙමෙනෙච්ච සීලයකට යනවා. කච්චානගත සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා නැට කෙනාන්තයට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ Nirodha දකින කෙනා ඇත කෙනාන්තයට යන්නේ නැහැ. ඇත කියලා කියනවා නම් ඒකත් අන්තයක්. නැත කියලා කියනවා නම් ඒකත් අන්තයක්. නැත්තම් සාසස සහ උච්ඡේද කෙන දෙකම අන්ත. මෙන්න මේ අන්ත දෙකෙන්ම දුර වෙච්ච ඉති ඉමස්මින් සති දම් හෝති. ඉමස් උපාදාය දම් උපජ්ජති. මෙය හට ගැනීමෙන් මෙය හට ගන්නවා. මේ ඇති කල්ලි මෙය හට ගන්නවා. ඉමස්ස නිරෝධාය දම් නිරුජ්ජති. මේ නිරෝධයෙන් මේක නිරුද්ධ වෙනවා කියන මේ අවබෝධය සමගම මේ තැනට ඉදිරියට යන්නේ. මේ ස්කන්ධ පංචකේ හට ගැනීම නිරෝධයේ දකිමේ මේ තැනැත්තා යන්නේ. ඒත් නිකම් ආරසිංහ මාර්ගය අංග නෙවෙයි. ඔව් ඊටාම ශක්තිමත් විදියට. ඔහු මෙන්න මේ අංග හිත වඩාත්ම සංවර කරගනිමින් සතිමත් කරගනිමින් සිද කරනවා. කොහොමද ඔහු යස්මින් යම්කිසි වෙලාවක ඔහු මෙන්න මේ ධ්‍යාන මට්ටමට හිත දිනු කරනවා. නිකනුත් නෙවෙයි නීයානිකං අපචේගාමින් දිටිගතානම් පහනාය. යම්කිසි වෙලාවක මෙන්න මේ තැනැත්තා විතක්ක විචාර ආදී අංගවලින් යුක්තව හිත සමාධිමත් කරගන්නවා. කොහොමද නිකන් නෙවෙයි නීයානිකං අපචේගාමින් දිටිගතානම් පහනාය. නීයානික කියන විදියට නිවනට නැඹුරුව අපචේගාමී කියපු විදියට ස්කන්ධ පංචකේ නිරෝධ ස්පර්ශ කරමින් දිට්ඨිගතානම් පහනාය. සක්කාය දිට්ඨිය ආදී දෘෂ්ටි ප්‍රහාණය කිරීම සඳහා මේ තැනැත්තා මේ ධ්‍යාන මට්ටම හිත දියුණු කරනවා. ඒ දියුණු කරන පමණට ඒ තැනැත්තා ඔහු අවිද්‍යාව දුරු කරන මාවතින නිසා ඔහු හිත සමාධිමත් කරනකොටම හිත සමාධිමත් වෙන්න වෙන ඔහු හිත සමාධිමත් කරගෙන නිකන් ඉන්නේ. ඒ සමාධිමත් වෙච්ච සිතින් සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානාති කියපු විදියට ඒ හිත සමාධිමත් වෙන පමණට එතනත්තා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය නුවණින් දකිනවා. දකින විතරක් නෙවෙයි ඔව් විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට බලනවා. පිරිසින් දැනගන්නවා ස්කන්ධ පංචකය රූප ආදී ස්කන්ධ පංචකය එයි හට ගැනීම නිරෝධය දකිනවා. එයි ආස්වාද නිස්සරණාදිය දකිනවා. එයි හට ගැනීම නිරෝධය සමුදය වැය යල යලිත් නුවණින් දකිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. බලන්න බලන්න මේ තැනැත්තාට මොකද වෙන්නේ? මේ තැනැත්තා දකිනවා මේ රූපයක් දකින හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් මේ මන ආයතනෙන් දකින අවස්ථාවක්. ඒ මන ආයතනෙන් දැකලා හටගන්නා වූ මනෝ විඥානයත් අහුත්වා සම්බුතම් හුත්වාන භවසිති කියන මෙන්න මේ අවබෝධය කරා යනවා. මේ කියන්නේ එන්න එන්නම මේ තැනැත්තාර මඩ පිරසත අයින් කර කර ඔහු ලිඳට යමින් ඒ ලිඳේ ළඟ ඉඳගෙන ටිකෙන් ටික මඩ සෝද ගන්න අවස්ථාව මේ. අර ස්කන්ධ පංචකයේ ගොඩ ගහගත්තු එක උපාදාන ස්කන්ධ පංචකයේ තියෙන බර බාරහවේ පංචස්කන්ධෝ අර පංච උපස්කන්ධ නැති මහා බර ටිකෙන් ටික ඔහු දුකක් බව දැනගෙන බාර නික්කේපන සුඛම් බර බිමින් තිබීම සැපයක් කියලා තේරුම් අරගෙන මේ තැනැත්තා නිතරම කරන්නේ මේ ස්කන්ධ පංචකය සමුදේ වශයෙන් බලනවා. නැත්තං ආයතන හට ගැනීම නිරෝධ වශයෙන් දකිනවා. නැත්තං ස්පර්ශෙහි සමුදේය බලනවා. බලන්න බලන්න මේ තැනැත්තාට ජීවිතය අර මහා බර ටිකෙන් ටික අඩු වෙනවා. ආරසංගික මාර්ගයේ අංග අකණ්ඩව තමන්ගේ දිවි මඟ විසුතුරු කරන මාතක් බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ පමණට ඒ තැනැත්තා පරිසම්පාදියේ අංග ටික ඔහුගේ ගියත් තවමත් ඔහු මේ මාර්ගයේ වඩන අවස්ථාවේදී අර පරිසම්පාදියේ අංග ටික කතාවක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඔහුට එතන අවසානයේදී දක්වන්නේ ඒව මේ තස්ස කියවලස දුක්ඛකන්දස සමුදයෝ කියලා නෙවෙයි එතන දක්වන්නේ. මේ විද්‍යාව උපදවා ගැනීම සඳහා යන ගමනේදී සඳහන් කරන්නේ ඒව මේ තස්ස ධම්මානම් සමුදයෝ හෝති කියලා. මෙන්න මේ ධර්මතාවයන්ගේ හට ගැනීම ඇති වෙනවා. මෙන්න මේ අත්තිබික්කවේ කම්මං අකන්නසුක්කං අකන්නසුක විපාකං කම්මක්ඛය සංවතති කියපු විදිහට දැන් මේ ඔහු සිද්ධ කරන සංස්කාරය අවිද්‍යාව කිසියම් ප්‍රමාණයකට තිබුණට චතුරාර්ය සත්‍ය දැනගෙන කරන මේ විග්‍රහයක් නිසා භාවිතයක් නිසා ආරි මාර්ගයේ ගමනක් නිසා ඔහුට දුක් රැස ගොඩ ගහ ගන්න එකක් නෙවෙයි ඔහුට මේ කර්මක්ෂය කිරීමට හේතුන සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමයි දැන් මේ හටගන්නේ ඒක දුක හට ගන්න හේතුවක් නෙවෙයි දුක නිරෝධ කරන හේතුවක් බවට පත් වෙනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාර්ග දෙකක් තියෙනවා මිච්ඡා ප්‍රතිපදාව සහ සම්මා ප්‍රතිපදාව කියලා මිච්ඡා ප්‍රතිපදාව කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මේ අවිද්‍යා සාගත වූ මාර්ගයේ ගමන් කිරීම. ඒක මිච්ඡා මාර්ගය. ඒක බාලයන්ගේ අනුවන්යන්ගේ මාර්ගය. ඊළඟට දේශනා කරන සම්මා ප්‍රතිපදාව නෝනැත්තන්ගේ පඬිතියන්ගේ මාවත මොකද්ද කියලා. ඒ තමයි අවිද්‍යායත්තේ වශයෙන් විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියපු විදිහට අර අවිද්‍යාදී අංග ටිකෙන් ටික දුරු කරන මාවත යන පිළිවෙත ආරසිංහ මාර්ගයේ ගමන් කිරීම අන්න ඒක සම්මා ප්‍රතිපදා විදිහට දේශනා කරනවා. ඒක නුවණැත්තන්ගේ මාවත විදිහට දේශනා කරනවා. ඒ නිසා පින්නතින ඔබ අප කල්පනා කරන්න ඕන. අපි ඉන්නේ සම්මා ප්‍රතිපදාවේද මිච්ඡා ප්‍රතිපදාවේද කියලා. අපි ඉන්නේ පඬිතයන් ඉන්න මාවතේද අනුවණයන් බාලයන් ඉන්න මාවතේද කියලා බලන්න. අපට මේ උතුම් ජීවිතයක් ලැබුණේ දුර්ලභ සම්බුද්ධෝත්පාද කාලයක් ලැබුණේ වටිනා ත්‍රිවිධ රත්නයක් ලැබුණේ පින්නතුනි. මේ පරිසම්පාදිත චක්‍රයේ ගිහිලා දුක් විඳින නෙවෙයි. මේක තේරුම් අරගෙන එකාතකෙන් අකුසලෙන් මිදලා කුසල් දහම් කරන ගමන් විශේෂයෙන් ලෝකෝත්තර කුසලයේ වෙත අර ධර්මයේ සඳහන් වන ආකාරයට ලෝකෝත්තරං ජහනම් භාවේති. නීයානිකං අපචේ ගාමෙන් දිට්ඨිකථානම් පහයක නාය කියපු විදියට අපි හිත සමාධිමත් කරන්නේ ලෝකෝත්තර ඥාන වඩන මට්ටමට අපේ හිත සමාධිමත් කරන්නේ චතුසත්‍ය සමාධිතින් යුක්තව ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන හැටියට හිත සමාධිමත් කරමින් චතුරාර්ය සත්‍ය නුවණින් දකිමින් සතර සතිපට්ඨානෙ අකණ්ඩව පිළිထමින් අපේ හිත සමාධිමත් වෙන ගමනට එපමණට අපි විදර්ශනා වඩන ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී මෙන්න මේ කරුණෝ නුවණින් මෙනෙහි කරමින් අපි අපේ ජීවිතයේ දුක් පැත්ත ටිකෙන් ටික අඩු කරගන්නවා කළු පැත්ත නැමැති අවිද්‍යාව අඩු කරගනිමින් අපි ටිකෙන් ටික ධර්ම මාර්ගෙහි ඉදිරියට ගමන් කරනවා පින්නතුනේ පටිසම්පාදයේ පිළිබඳව අපි මේ මූලික කරුණු ටික විග්‍රහ කළේ ඒ නිසා අපට යම්කිසි වෙලාවක දුකක් වේදනාවක් එනවා නම් පින්නතුනේ ඒ වෙන්නේ අපි හැට දැකපු රූපයේ තාම තියෙන දෙයක් හැටියට ගන්න නිසා අපි මානසිකව යම් තාක් මෙතේ දුක් විඳනනම් ඒ විදිහ නෑ හැම වෙලාවෙම තේරුම් ගන්න අපි මේ දුක් විඳින්නේ නිරුද්ධ වෙච්ච රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ දේවල් ඇති දෙයක් විදියට සමුදයන්තේ ස්පර්ශයන්තේ ඉඳගෙනයි මේ දුක් විඳින්නේ එහි නිරෝධයේ දැක්කොත් එපමණට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන කාරණය විශ්වාස කරන්න මෙතෙන්ටයි සද්ධාති තථාගතස්ස බෝධෙන් කියලා කියන්නේ මේ ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන ගමන් අපි ජීවත් වෙන්නේ සම්මුති ලෝකයේ තුල බොහෝ දුක් පීඩා තියෙන ලෝක යුද්ධ ආදිය පවතින දේශගුණික විපර්යාස තියෙන දේශපාලනික ව්‍යුහල් තියෙන ලෝකයක අපි ඉන්නේ අන්නේ ලෝකයේ තුලට අපි සක්‍රීයව බුද්ධිමත්ව යම් ශීධියක ප්‍රතිචාරයක් දැක්කොට කමන්නේ නමුත් වෙනතුනිය හැම වෙලාවෙම ඔබ සිල්වන්තව ඉන්න පංචශීලය තුල ඉන්න ඔබ නිතරම මෛත්‍රී සාගතව ඉන්න ඔබ නිතරම බුදු දාම සංඝ කියන තෙරුවන කෙරෙහි ගෞරවයෙන් ඉන්න ඔබ ඒ හැම වෙලාවෙම සතර අගතියට නොගිහිල්ලා කටයුතු කරන මේක තමයි බෞද්ධයෙක් වශයෙන් අපේ ජීවිතෙන් ලබන ඵලය අපි යමක් කරනකොට බලන්න ඒ තුල අපි පංචශීලය කඩ කරගෙනද අපි කරන්නේ කියලා සතර අගතියට ගිහිල්ලාද කරන්නේ බුදු දාම සංඝ කියන තෙරුවන්ට නිග්‍රහ කරමින්ද මේක කරන්නේ මේක ද්වේෂ සාගතවද කරන්නේ. එහෙම දෙයක් නම් එන් වලකින්න පිනතුනේ. එහෙම දෙයින් කරන දෙයින් Tamante යහපතකුත් නැහැ, සමාජයට යහපතකුත් නැහැ. අපි කොමන දෙයක් කළත් පංචශීල ප්‍රතිපදාව ඉඳගෙන සතරගතියට නොගෙහිලා මෛත්‍රී සාගතව අපේ ශ්‍රද්ධාවේ පිටලයි එහෙම දෙම කරන්න ඕන. අපි සාමාන්‍ය දෛනික ජීවිතය ගත කරන අතරේදී සාමාන්‍ය රැකියාවකට යන ගමන් ඒ රැකියාවට යන ගමනම නිවන් මඟ කරගන්නටත් ඕන. ඒ වගේම අප කොයි වෙලාවෙම ගියත් අපි සුගතියට යනවා කියන විශ්වාසනීයත්වයක් අපේ තුළ තියෙනට ඕන. මේක තමයි සැබෑ ආරක්ෂණයේ ඉන්ෂුරන්ස් එක. තමන් කොයි අනතුරකින් මිය ගියත් දුගතිගාමී වෙන්නේ නැහැ කියන විශ්වාසනීයත්වයක් තමන් හිතේ නිරතුරුව තියෙනට ඕන. අපි කොයි වෙලෙම මිය යන්නේ. ඒ මිය කියලා අපි බැරි වෙලාවත් මනුස්ස ලෝකයෙන් පල්ලයට ගියොතින් අපි කරන මේ කිසිඳු දෙයක ප්‍රතිඵලය අපිට නෙලා ගන්න බැරි වෙනවා. එනිසා පින්නතින අපට පළවෙනි පියවර තමයි අපි සුගතිය ස්ථාවර කරගන්න. කොයි අනතුරකින් මිය ගියත්, නිර්ආහාරව මිය ගියත්, තමන් දුගතිගාමී නොවන විදියට ශ්‍රද්ධාවේ පිහිටන්න, සිල්වන්ත වෙන්න. ඒක ඉතාම අවශ්‍යයි. ඒ වගේම සමතරමුණක්, සමතකමටහනක් නිතර භාවිත කරන්න. ඒ අතර මේ දහමගේ ඉන්න ගමන් පුළුවන් තරම් ලෝකෙට පිහිට වෙන්න, අසරණට උදව්වක් කරන්න, අසාධාරණයක් වෙන තැනදී නිර්භීතව කතා කරන්න. ඒක ගැටලුවක් නෑ. නමුත් ඔබට විශ්වාසනීයත්වයක් තියෙනට ඕන ඔබ නිරතුරුව දහම මත ධර්ම ප්‍රතිපදාව තුළ ආරසිංහ මාර්ගයේ ඉන්න කෙනෙක් විදිහට ඔබ මේක කරන්න. විශේෂයෙන් සිල්වන්ත ජීවිතය පංචශීලය ඔබේ ජීවිතයට ආවරණයක් කරගන්න. අන්නේ මාර්ගයේ ඉන්න ගමන් දක්ෂ වෙන්නට ඕන. කල්පාන්තර ගානකට වරක් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තුළ අපට ලබන්නට පුළුවන් මේ අසිරිමත් ධර්මෙහි ආනිසංසයෙන් අපේ ජීවිතයේ විසිතුරු කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. මේ පටිසම්පාදයේ තේරුම් ගන්නකොට එක අතකින් අපේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත වෙනවා. අනිත් පැත්තෙන් අපි රූපාදිස්කන්ධ පංචකය තේරුම් ගත වෙනවා. ඒ සියල්ලගේම අවසාන ප්‍රතිඵලය තමයි ආරසංගික මාර්ගය තුල සම්මාදිට්ඨිය පෙරමුණේ ගත්ත ආරසංගික මාර්ගය තුල අපි එක අතකින් සුතමේ ඥාණයෙන් සම්මාදිට්ඨි පුරේ ජවන් කියපු විදියට සම්මාදිට්ඨිය පෙරට කොටගෙන මේ ගමන යනවා. අනිත් පැත්තෙන් සීලේ පතිට්ඨායන රෝසපඤ්ඤෝ කියපු විදියට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ ඇති කරගෙන සීලේ පිහිටලා චිත්ත භාවනා, පඤ්ඤා භාවනා නැත්නම් සමති දර්ශනා භාවනා කරන අපි දක්ෂ වෙන්නට ඕන. අන්නේහි අවසාන ප්‍රතිඵල විදියට බුදුහමෝ දේශනා කරන්නේ අපේ ජීවිතයේ සමස්ත සාර්ථකත්වය කියන්නේ ජීවිතයේ සතුට, ආධ්‍යාත්මික සතුට. ඒ ආධ්‍යාත්මික සතුට තීරණය කරන ප්‍රධානතම සාධකය තමා දිනකට කොච්චර වේලාවක් සමත විදර්ශනා භාවනා සඳහා කාලය කැප කරනවාද කියන කාරණේ. ඒක අතකින් සමාධි निमित්තක හිත සමාධිමත් කරගන්න දක්ෂ වෙන්න. එහි කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. ඔබ කැමති භාවනාවක්, ඔබට හුරු භාවනාවක් වැඩිපුර කළා. නැත්තම් විවිධ භාවනා ක්‍රම අත්හැර බලලා ඔබ තෝරගන්න ඔබටම අනන්‍ය වෙච්ච භාවනාවක්. සමත කමඨහන. ඒක බුදු වුණ භාවනාවක් වෙන්න පුළුවන්, මෛත්‍රී භාවනාවක් වෙන්න පුළුවන්, ආනාපාන සති වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්, ආහාරයේ පටිකුල සංඥා වෙන්න පුළුවන්, අසුබ භාවනාවක් වෙන්න පුළුවන්, කසින භාවනාවක් වෙන්න පුළුවන්. මේ කුමන හෝ භාවනා ක්‍රමයක් ඉගෙනගෙන හැකිතාක් ඊට තියෙන කාලය වැඩි කරගන්න. එහෙම ඉන්න ගමන් පින්නතුනේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්ක විඤ්ඤාණ අනිත්‍යයි කියලා මෙන්න මේ කාරණා නිතර මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරන පමණට අපි පටිසම්පාදියා විද්‍යාදී අංග ටිකෙන් ටික අඩු කරගනිමින් අපිට කවදා හරි දවසක පුළුවන්කම තියනවා මේ එකාංගයකින් සම්පූර්ණ නිදහස වෙන්න. එක්ක තෘෂ්ණාවෙන් නිදහස වෙන්න, එක්ක අවිද්‍යාවෙන් නිදහස වෙන්න, එක්ක සංස්කාරවලින් නිදහස වෙන්න, එක්ක නාම රූපවලින් නිදහස වෙන්න. එකකින් නිදහස වුණොත් සම්පූර්ණ පිනතුණි. ඒ කියන්නේ අපි අනිත් අංගවලුණු සම්පූර්ණ නිදහස වුණා කියන එක. ඒ එකක් අඩු වෙච්ච තරමට පරිසම්පාදී අනිත් අංගත් අඩු වෙලා යනවා. අවිද්‍යාව අඩු වෙච්ච පමණට අනිත් අංගත් අඩු වෙනවා. තෘෂ්ණාව අඩු වෙච්ච පමණට අනිත් අංගත් අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? අපි මේ මාර්ගය වඩන්නේ නිකන් නෙවෙයි. සම්මාදිට්ඨි පුරේ ජවන් කියපු විදියට අර අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන චතුසත්‍ය සම්මාදිට්ඨිය සහිතවයි මේ ගමන අපි ගියේ. ඒ නිසා තෘෂ්ණාව අඩු වුණා කියන්නේ අපි මේ මාර්ගය ඉන්නවනම් එපමණට අවිද්‍යාවත් අඩු වෙලා, එපමණට ස්පර්ශය අන්තයෙන් මිදලා, එපමණට ජරා මරණ වලින් නිදහස් වෙලා, එපමණට බාහිර ලෝකයෙන් අපි නිදහස් වුණා කියන එක. ඉතින් පින්නතුනි මෙන්න මේ ධර්ම මාර්ගය දිහට යන පමණට අපට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා යලි යලිත් පින්නතුනි චතුරාර්ය සත්‍ය මිශ්‍රිත පරිසම්පාදයේ මිශ්‍රිත ධර්ම දේශනහනට ඒ අහන දහම් දැනුම විතරක් නෙවෙයි ඒ දහම ගැන විශ්වාසනීයත්වයක් ඇති කරගෙන ධර්මයේ පිළිපැදීමෙන් ලැබෙන ප්‍රතිඵල ජීවිතය අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසනීයත්වය ශ්‍රද්ධාව හටගන්න. සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මේක. සන්දිට්ඨිකෝ අකාලිකෝ කියන ගුණ ගැන දැඩි විශ්වාසයක් ඇති කරගන්න. අපි ජීවිතය කරන අනිත් සියලුම දේවල්ට වඩා ධර්මයේ නිවැරදි ලෙස නිසි ලෙස පිළිපැදීම, ආරස්මික මාර්ගයේ ගමන් කිරීම, සතුට ලබන පියවරටේ ගමන් කිරීම අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින් තමන්ගේ ජීවිතයට සැපත සැනසීම ලැබෙනවා, දුකෙන් නිදහස් වෙන ලැබෙනවා කියන විශ්වාසනීයත්වයෙන් අකණ්ඩව කටයුතු කරන්න. එපමණට ඔබට මේ ධර්ම මාර්ගය තුර ඉදිරියට ගමන් කරන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, පින්වත්නි, ඔබට මේ ධර්ම දේශනාවෙන් කිසියම් ප්‍රශ්නයක් එමහන තියෙනවා නම් ඒ සඳහා අපි අවස්ථාව ලබා දෙනවා. ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. මේ ආනන්ද සෙනවිරත්න ස්වාමීන් වහන්සේ, ඇත්තම කියනවා නම් පටිච්ච සමුප්පාදය ගැන මම ගොඩාක් බණ අහලා තියෙනවා. ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනාව තරම් ඉතාමත්ම හොඳින් තේරිච්ච පටිච්ච සමුප්පාදය ගැන ධර්ම දේශනාවක් මම ඊට අහලා නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි, ගොඩාක් පිං. මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, සංකාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප කියනකොට ස්වාමීන් වහන්සේ සඳහන් කරා විඥාන කියන්නේ එතන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන කියන විඥාන හය. එතකොට නාම රූප පච්චය විඥාන කියනකොට ඒ හය මට තේරෙනවා. හැබැයි සංඛාරපච්චය විඥාන කියනකොට එතන ප්‍රතිසන්දි විඥානය නෙවෙයිද? අපේ මුලින්ම සඳහන් කළා මේක විවිධ න්‍යායවලින් විස්තර කරලා තියෙනවා කියලා. එහෙමයි. එතකොට අපි මහණිදාන සූත්‍රයේ සූත්‍රේ නවයම සඳහන් කළා එතෙන්දී විඥානය කියලා දක්වලා තියෙන ප්‍රතිසන්දි විඥානයට. එහෙමයි. එතකොට එවැනි විග්‍රහයක්ත් තියෙනවා. එහෙමයි. ඊළඟට එවැනි සූත්‍රවලම විශේෂයෙන් අභිසමය සංයුත්තේ සූත්‍ර ගණනාවකම දැක්වෙනවා මොකද්ද මේ විඥානය කියන්නේ කියලා. එහෙමයි. එතකොට ඒ තැන්වලදී විඥානය කියන දක්වන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. හොඳයි. එතකොට එතෙන්දී දක්වන්නේ ඉපදිච්ච කෙනෙක්ගේ ඉන්ද්‍රිය සියල්ලක්ම ප්‍රකටව තියෙන අවස්ථාවකදී තියෙන විඥානය තමයි එතෙන්දී විස්තර කරන්නේ. එහෙමයි. එතකොට අපි දැනගන්නට ඕන මේක එක න්‍යායකින් අපි මුලින්ම සඳහන් කළා විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියන මේ කරුණු එක තැනක විපාක මට්ටමේ අර ස්කන්ධ පංචකයේ නැත්නම් චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය කියන විග්‍රහය තුලත් මේ අංගම විස්තර කරපු අවස්ථාවක් තියෙනවා. එතකොට එවැනි විස්තර තියෙන අතරේදී පටිසම්පාද විග්‍රහය තුල අවිද්‍යාවෙන් ආරම්භ වන විග්‍රහය තුල විඥාන කියන එක විශේෂම විස්තර කරලා තියෙන්නේ චක්කු විඥාන ආදී මේ විඥාන හයටම තමයි විඥානය කියලා දක්වලා තියෙන්නේ. එතකොට ප්‍රතිසන්දි විඥාණයට මව කුසක මුලින්ම බැස ගන්න විඥාණයටත් විඥාන කියන නම භාවිත කරලා තියෙනවා. විශේෂයෙන් මහණිදාන සූත්‍රයේ ඒක එහෙම දක්වලා තියෙනවා. එතකොට නාම රූප ක්‍රියාත්මක වන්නේ ප්‍රතිසන්දි විඥානයක් මව කුසක බැස ගත්තාම කියන කාරණේ ඉතාම පැහැදිලිව දක්වනවා. ඒ විතරක් නෙවෙයි, ඒ විඥානය බැස නොගත්තොත් අපේ විඥානය, ප්‍රසන්දි විඥානය මව කුසක පිළිසිඳ ගන්න අවස්ථාවේදී ඉතාම නොපෙනෙන මට්ටමින් රූපකයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කලින් නිර්මාණය වෙච්ච රූපයකට තමයි විඥානය බැසගන්නේ. ඒ බැසගත්තු ගමන් මේක රූපේ විතරක් නෙවෙයි, ඒක නාමිකුත් බාටපත් වෙලා එතනින් ඉඳන් මේක සක්‍රිය වෙනවා. එතකොට මුලින් විඥානේ නාම රූපයට බැස ගන්න බැසගත්තු ගමන් ඉඳලා ඊට පස්සේ නාම රූප පත්‍ය විඥානං කියන මේ සර්කල් එක යනවා ඊට පස්සේ. හොඳයි. එතකොට ඒක ඉන්ද්‍රිය වර්ධනයත් එක්ක තමයි යන්නේ. මුලින් ඇතැම්මිට ඒක කාය සංපස්සෙට විතරයි යන්නේ. කාය විඥාණයට විතරයි යන මුල් අවස්ථාවේදී. ඊට පස්සේ මව කුසේද ටිකෙන් ටික වර්ධනය වෙනකොට ටිකෙන් ටික ඒක ශබ්ද වෙන්න පුළුවන්. ටිකෙන් ටික ආයතන වර්ධනය වෙන්න පුළුවන්. ඒ වර්ධනයට අනුරූපව විඥානියත් වර්ධනය වෙන්න පුළුවන්. හැබැයි ඒකේ උපරිමයට යන විඥාන හයම විශේෂයෙන් චක්කු විඥානයත් එක්ක ආදී මේ සියලක්ම ක්‍රියාත්මක වන්නේ මව කුසෙන් නික්මුණාට පස්සේ. අනිත් කාරණිය තමයි දක්වනවා විඥානයේ මව කුසට බැසගෙන ටික කලක් නාම රූප ක්‍රියාත්මක වීම තියෙන අවස්ථාවකදී විඥානය ඇතම අවස්ථාවල මව කුසෙන් නික්මෙන වෙලාවල් තියෙනවා. මව කුසෙන් චුත වෙන වෙලාවල් තියෙනවා. එහෙම චුත වුණොතින් අර නාම රූපවල ක්‍රියාත්මක භාවය එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ තවදුරටත් මේක සක්‍රිය වෙන්නේ නැහැ. කොච්චර ආහාර ලැබුණත් විඥාණයෙන් උපකාරවත් බව ලබන්නේ නැති නිසා ඒ ශරීරය වර්ධනය වෙන්නේ නැහැ. ඒ කලලය ළමෙක් බවට නැත්තම් ජීවියෙක් බවට පත් වෙලා මව කුසෙන් නික්මෙන්නේ නැහැ. ඒක එතනින්ම නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ වගේ එක එක න්‍යායවලින් දක්වපු විග්‍රහ බුදුදහම තුල දැක්වෙනවා. නමුත් අපට දුකෙන් නිදහස් වෙන අපට අවශ්‍ය වන්නේ ඒ දුකෙන් නිදහස් වෙන අවස්ථාවේදී අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕන අර මව කුසට බැසගත්තු විඥානය ගැන නෙවෙයි, ඇත්තටම මේ මොහොතේ අවිද්‍යාව සාගතව හටගන්න විඥාන ගැනයි. ඒ විඥාන හය ගැන තියෙන විග්‍රහය තමයි වැඩිපුර සූත්‍ර ගණක විස්තර කළ තියෙන්නේ. ඇයි ඒකට හේතුව අපට මේ අවශ්‍ය වන්නේ කලල විද්‍යාව ඉගෙන ගන්න නෙවෙයි ඇත්තටම. අපට මේ අවශ්‍ය වන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න. ඒ දුකෙන් නිදහස් වෙන්නට අවශ්‍ය කරන විග්‍රහය තමයි වැඩිපුර සූත්‍ර ගණනක පරිසම්පාද විග්‍රහය තුල තියෙන්නේ. අන්නිතින්ද අපි තේරුම් ගන්න ඕන මේ දුකෙන් නිදහස් වෙන නම් සාමාන්‍ය ප්‍රසන්න විඥානේ විතරක් තියෙන ගතනමදී චක්කු විඥානේ හටගන්නේ කොහොමද? සෝත විඥානේ ආදී මේ විඥාන හටගෙන නාම රූප සලයතන පස් ආදී මේ පරිසම්පාද අංග හටගෙන ඒවා ක්‍රියාත්මක වෙලා කොහොමද දුකට යන්නේ සහ ඒ අවිද්‍යාසගතව හටගන්නා වූ විඥානේ කොහොමද නිරුද්ධ කරන මාවත කියලා තේරුම් අරගෙන දුකෙන් නිදහස් වනටයි අපි මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙන් ඉක්මනින්ම අපි ප්‍රතිඵල ගන්න හැටියට ක්‍රියාත්මක වන්නට ඕන. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේටත් තායක පින්නතුන් වෙනුවෙන් කුමාකෝ අහන තියෙනවා නම් අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් අපි මෙතනින් නිමාවටපත් කරනවා. අද අප මේ සාකච්ඡා කරේ පරිසම්පාදයේ කියන විග්‍රහය. එය විවිධ න්‍යායවලින් විස්තර කළ තියෙනවා. එහි සමස්ත විග්‍රහය කිසියම් විදියක අපි කෙටියෙන් මේ සඳහන් කරපු අවස්ථාව. ඉතින් අපි එකාතකින් ඒ සංසාර චක්‍රය තුළ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කළා. ඒ අතරෙනු සුවිශේෂ කුසලයේ වෙන සමත භාවනාව. ඒ අතරෙනුත් වඩාත්ම ඉහළානි සංසදායි ලෞකික කුසල විදිහට සැලකන මෛත්‍රී භාවනා දිනු කරගෙන දක්ෂ වෙන්නට ඕන. අනිත් පැත්තෙන් අපි විදර්ශනා භාවනා විදිහට ස්කන්ධ, නාම රූප, ආයතන, ධාතු ආදී වශයෙන් මේවා තේරුම් අරගෙන එයි හැකි තාක් දුරට අනිත්‍ය තේරුම් ගන්න දක්ෂ වෙන්න. කෙටියෙන් කියනවා නම් හැම මොහොතකම අපේ සිතුවිල්ලක් තියෙන්නේ. ඒ සිත මේ මොහොතේ හටගෙන හේතු නිසා හටගෙන හේතුන් පරිජ සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියන විදිහට හේතු සමුදෙන් හටගත් මේ දේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා මේකම දැක දැක ඉන්න උත්සාහ කරන්න. ඊටාම සරලව කියනවා නම් ඇහැට රූපයක් පේනකොටම දක්ෂ වෙන්න මේ දැන් තියෙන රූපය නෙවෙයි දකින්නේ, නිරුද්ධ වෙච්ච රූපය මනසින් දකින්න කියලා දකින්න. කනට මේ මොහොතේ ඔබේ ශබ්දය ඇහුණත් ඔබ දක්ෂ වෙන්න ඔබ ඒක තේරුම් ගන්න ශබ්දය. හැබැයි තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන් කියලා ඔබ තේරුම් ගන්න උත්සාහවන්ත වන්න. නාසයේ ගඳ සුවඳක් එනකොට, දිවට රසයක් දැනෙනකොට, ඔබේ ශරීරයට මේ මොහොතේ පහසක් ලැබෙනකොට දෙයත් ඔබ ඒක තේරුම් ගන්නේ ඇත්තටම කාය විඥාණයෙන් නෙවෙයි. ඒක තේරුම් ගන්නේ කාය විඥාණය නිරුද්ධ වෙච්ච තැනක. මේක තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන් කියලා දක්ෂ වෙන. තේරුම් ගන්න දක්ෂ වෙන. එපමණට පේනොත් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එපමණට අපිට ධර්මයේ සාන්දෘෂ්ටික බව තේරෙනවා. ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා. ඒ සතුට වැඩි වෙන්න මේ ආධ්‍යාත්මික ගමන මගේ තවත් වේගවත් ඉදිරියට යන්න ඕන කියන දැඩි අභ්‍යන්තර අභිප්‍රේරණයක්, මානසික උද්වේගයක්, උනන්දුවක්, උද්‍යෝගයක් ඇති වෙනවා. ඉතින් ඒ දහමගේ ඉදිරියට යන්න ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව ප්‍රකට වෙනවා. එය ඔබේ ජීවිතය විසිතුරු කරන ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඔබේ ජීවිත වටිනාකම එන්නෙන්නම වැඩි වෙනවා. ඒ අනිසංසය නිසාම ඔබ ලෞකික ජීවිතයේ කිසියම් දැහැම බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ සියලු බලාපොරොත්තු අනිත්‍යයට වඩා ඉක්මනින් පහසුවෙන් ඉටු කර ගන්නට ඔබට මේ ධර්ම මාර්ගයේ ආනිසංසයක් ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඔබ ගත කරන මේ ජීවිතය ඔබ සමීපයේ ඇසුරු කර අනිත්‍යයට ආශිර්වාදයක් ආදර්ශයක් බවට පත් වෙනවා. ඉතින් මේ ධම්මගේ අඛණ්ඩව ගමන් කරන්න අපි උත්සාහ කරමු. ඒ සඳහා ඔබ අප හැම දෙනාටම නිරොග් නිරෝගී සම්පතේ චිරජීවනයේ සැලසේවා. මෙරස් කරගත් උතුම් කුසල ධර්මයේ හේතුවෙන් අප හැම දෙනාටම ඉක්මන් භවයකදී ඊතාම ආසන කාලයකදී සියලු දුකින් නිදහස් වන උතුම් නිර්වාණ අවබෝධය ලබා ගන්නටත් මේ සියලු පින්කම් කුසල ධර්ම ඔබ අප හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. අපනමින් මිය ගිය ඥාතීන්ගෙන් කිසියම් පිරිසක් පින් බලාපොරොත්තුකින් සිටිත්නම් ඒ සියලු ඥාතීන් උද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියන මිය ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ සියලු කුණ ධර්මයන් වල බලයෙන් අලුතෙන් ආරම්භ වන ආරම්භ වුණු මේ අවුරුද්ද ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පතිය සපිරි දැහැමි බලාපොරොත්තු සඵල වන දුක් කරදර අඩුවන නව වසරක් වේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. මේ උතුම් පින්කමේ පුණ්‍ය ඵලය කුසල ඵලය සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දිනාමත් සාමුද සාසනයත් ලෝකයක් තිරහත් කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන කැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්ම වල හේතුවෙන් කුසල කර්මයන් හේතුවෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පතිය චිර ජීවනයේ සැලසේවා. උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් මේ උතුම් කුසලයේ ඔබ අප හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයම් සෝකම් පන්තා ච නිස්සෝකා වන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එසේම වේවා හැම දිනාටම.